නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත බුද්ධෝ භගවා බෝධාය ධම්මං දේසේති සන්තෝ භගවා සමසාය ධම්මං දේසේති දන්තෝ භගවා සමසාය ධම්මං දේසේති තින්නෝ භගවා සරණාය ධම්මං දේසේති පරිනිබ්බුතෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති සඳහවත් වාසනාවන්ත පින්තුනි ගරුතර ලොකුහාමුදුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි අද දින මේ වෙසක් පුණු පොහෝ දින සිල් සමාදන් වුණු මේ පින්තුන් දැන් මේ බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට නිමිත ධර්ම දේශනාවට හුඟන් දීමටයි. පින්තුනි බණහන කොට අනිත්‍යයට කරදරයක් නොවන විදියට බණහන්න අදිස්ථාන කරගන්න මේ ශාලාවේ Tamanට එහෙම සංවර වෙන්න අමාරු නම් ශාලාවෙන් ඉවතට ගිහිල්ලා ඒ බණහන අයට උදව් කරන්න. ඒක හොඳ අත්පුරුස දෙයක්. පින්තුනි අද අප විශේෂයෙන්ම අපේ බෞද්ධ ලෝකයාටම ඉතාම වැදගත් දවසක් අප මේ සමරන්නේ. අපේ ජීවිතවල එක වතාවක් විතරක් අපට සමරන්න ලැබෙන අවස්ථාවක්. සමහර විට අපේ මනුෂ්‍ය ජීවිතවලදී එක වතාවකදීවත් සමරන්නට නොලැබෙන දුර්ලභ අවස්ථාවක් අද මේ අපි සමරන්නේ. අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සතර අපමණ කාලයක් මනෝ ප්‍රනිධානයේ, වාප ප්‍රනිධානයේ, කාය ප්‍රනිධානයේ සම්පූර්ණ කළාවිලා බුදුවරු 24 නමකගෙන් විවරණ ලබලා අවසන් වතාවට මීට අවුරුදු 2635කට කලින් මනුස්ස ලෝකේ ඉපදිලා උන්වහන්සේගේම ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අදට අවුරුදු 2600ක් සම්පූර්ණ වෙන අවස්ථාව. මේ අපි සමරන්නේ සම්බුද්ධත්ව ජයන්තියයි. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයයි අද අපි මේ සමරන්නේ. ලෝකයාට බුද්ධ රත්නේ 15 වෙච්ච දවසයි අද මේ අපි සමරන්නේ. ලෝකයාට දුනුරුවන් 15වන්නට මූලික වෙච්ච බුද්ධ රත්නේ සම්ප්‍රාප්තියයි අද මේ අපි සමරන්නේ. ලෝකයේ එතෙක් මෙතෙක් 15 වෙච්ච විශිෂ්ටතම බුද්ධිමතාගේ අති විශිෂ්ට බුද්ධියයි අද අප මේ සම්බුද්ධත්ව ජයන්ති විදියට සමරන්නේ. මේ අවස්ථාවේදී පින්වත්නි අපි තේරුම් ගත යුතුයි අපේ බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ තාප එක්තරා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ දෙවියෙක්ද කියලා. බුදුහාඳුරෝ කියනවා නෑ මං දෙවියෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ බ්‍රාහ්මණෙක්ද කියලා. නෑ මං බ්‍රාහ්මණෙක් නෙවෙයි. ඔබ වහන්සේ යක්ෂයෙක්ද කියලා අහනවා. නෑ මම යක්ෂයෙක් නෙවෙයි කියලා කියනවා. ඔබ වහන්සේ මිනිසෙක්ද කියලා අහනවා. නෑ මම මිනිසෙකුත් නෙවෙයි කියලා කියනවා. මම මිනිසෙක් නම් සාමාන්‍ය මිනිස්යන්ගේ ළඟ තියෙන දුර්ගුණ මගේ ළඟ තියෙන්නට ඕන. ඒ නිසා ඒ ලක්ෂණ මගේ ළඟ නැහැ. මම ආචාර්යවත් මිනිසෙක්. මට කියන නියම නම තමයි සම්බුද්ධ කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේට විවහාර කරන නියම නම තමයි සම්බුද්ධ කියන වචනේ. උන්වහන්සේ උපතින් මිනිසෙක්. හැබැයි උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් විදිහට නෙවෙයි පිරිනිවන් පෑවේ. උන්වහන්සේ සාමාන්‍ය මිනිස්යන්ගේ තියෙන දුර්ගුණ සියල්ලක්ම ඉක්මවලා සාමාන්‍ය මනුස්සයන්ගේ තියෙන සියලුම බුද්ධි පතයන් ඉක්මවලා අති විශිෂ්ට බුද්ධියකට පත් වෙලා නැවත නොයිපදෙන කෙනෙක් හැටියටයි පිරිනිවන් පෑවේ. එනිසා උන්වහන්සේ සාමාන්‍යයට වඩා විශේෂයි. සුඛෝ බුද්ධානං උපාදෝ කියලා ධර්මයේ සඳහන් කරනවා පින්නතුනි බුදුවරේකේ 15 ලෝකයට යහපතක් කියලා කැපයක් කියලා. කිච්චෝ බුද්ධානං උපාදෝ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ 15 ඉතාම දීර්ඝ කාලයකට වරක් බුදුවරේ 15 තියා ඒ 15 පිළිබඳව හිතන්නටවත් දුෂ්කර විදියෙහි අතිශය දුෂ්කර ප්‍රතිපාති සමුදායක් උන්වහන්සේ සම්පූර්ණ කරන්න වෙනවා. පින්නතුනි සාමාන්‍ය ලෝකයේ පෘථග්ජන පුද්ගලයන් හැටියට අපි ලෝකයේ යම් කිසි දුකක් විඳිනවා නම් අපි මේ ලෝකේ යම් කිසි දුකක් සංසාපයක් භුක්ති විඳිනවා නම් අපි මේ ලෝකේ දුක්ඛම් කටළු වලට මුහුණ පානවා නම් ඒ මුහුණ පානේ කාගේ වරදින්ද? ඒ අපි දුක් විඳින කාගේ වරදින්ද? ඒ දුක් විඳින්නේ ඒ කම් කටළු වලට මුහුණ පාන්නේ අපේම තියෙන කෙලෙස් වල අඩුපාඩුකම නිසා. අපේම තියෙන දුර්ගුණ වල ආදීන විදියටයි අපි ලෝකෙහි දුක් විඳින්නේ. හොඳට මතක තියාගන්න. නමුත් පින්නතුනි හොඳට මතකේ තියාගන්න ඕන කාරණයක් තියෙනවා. නියත විවරණ ලබා ගන්න බෝධිසත්වයේ නියත විවරණ ලබාගත් දවස් ඉඳලා දුක් විඳින්නේ කවුරු වෙනුවෙන්ද? උන්වහන්සේ දුක් විඳින්නේ තමන්ගේ කෙලෙස් අඩුපාඩු කන් නිසා නෙවෙයි. උන්වහන්සේ දුක් විඳින්නේ අනිත් සත්‍යයන් වෙනුවෙන්. නියත විවරණ ලබා ගන්න කාය ප්‍රනිධානයක් හැටියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අභියස නිවත නියත විවරණ ලබා ගන්න බෝධිසත්වයෙකුට ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණ තමයි ඒ ලක්ෂණ ඇති කරගන්න කලින් බුදුවරු ලක්ෂ ගානක් සමීපෙහි කලින් මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරනවා. මනෝ ප්‍රනිධානය කියලා කියන්නේ ලෝකයේ 15 බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල බුදුවරු දැකලා සිතින් සිතනවා අනේ මටත් මේ වගේ බුදු වෙන්න නැත්නම් කොයිතරම් හොඳයි නේද කියලා ප්‍රාර්ථනා අදහස් ඇති කරගන්නවා. දැන් ඇතැම් විට මෙතන ඉන්න බණහන පින්නතුන්ගේ සිතේ මේ වගේ සිතිවිලි 15 පුළුවන්. එහෙම 15 අවුරුද්දක් දෙකක් ආත්මභාව එකන්ත එකක් නෙවෙයි. අසංඛ්‍ය කල්ප ගණන් ඇතැම් විට බුදුවරු ලක්ෂ ගණන් ශාසනවල බුදුවරු දැකලා මෙයත් හිතනවා ඉතින් හිතනවා මටත් බුදු වෙන්න නැත්නම් හොඳයි කියලා මනසින් හිතනවා. මනසින් හිතර බුදුරු ලක්ෂ ගානක් පසුකල්ලා ඊට පස්සේ ආයෙ තවත් බුදුරු ලක්ෂ ගානක ශාසනවල වචනෙන් කියන වාපර නිධානය පුරනවා. හමු වෙන අයට කියනවා මමත් කොහොම හරි මේ වගේ බුදු වෙන්න ඕන කියලා. අනේ තමන්ගේ හිත මිතුරන්ට ඥාතීන්ට බුදුරු ලක්ෂ ගානක ශාසනවලදී මේක වචනෙන් කියනවා. මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ ආයතන නිධානයේ හැටියට තවත් බුදුරු ලක්ෂ ගානක ශාසනවලදී කයින් ඒ සඳහා වැඩ කටයුතු කරනවා. ඒ සඳහා දාන ආදී පින්කම් පුරමින් කයින් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේට දාන ආදී පූජා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේට වඳිනවා ශ්‍රාවක සංඝ රත්නයට උපස්ථාන කරනවා. මෙහෙම කරමින් තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක ශාසනවලදී ආයතන නිධානයේ සම්පූර්ණ කරනවා. මෙහෙම සම්පූර්ණ කරමින් එන්නේ පාරමිතා පුරණ ආකාරයට එන්නේ. ඒ පාරමිතා පුරාගෙන ඇවිල්ලා කිසියම් බුදුවරයෙකුගේ ශාසනයක රහත් භාවයට පත් වෙන්න පුළුවන් සුදුසුකම් තියෙන අවස්ථාවකදී ඒ වගේම පංචාධිඥා අට සමාපatti උපදවාගෙන තියෙන අවස්ථාවකදී ඒ වගේම මනුස්ස ආත්ම භාවයක ඉපදිලා ඉන්න අවස්ථාවකදී සතර පදයකින් බණහන මොහතෙහි ස්කනිකව රහත් භාවයට පත් වෙන්න පුළුවන් සුදුසුකම් තියෙන අවස්ථාවකදී ඒ වගේම ජීවිත පරිත්‍යාගයක් කරන්න පුළුවන් ශක්තියට හිත දියුණු කරලා ඉන්න අවස්ථාවකදී මෙන්න මේ කරුණ ටික සම්පූර්ණ වෙච්ච අවස්ථාවකදී තමයි පළවෙනි වතාවට බුදුවරයෙක්ගෙන් නියත විවරණ ලබා ගන්න. මොනවද ඒ තියෙන ඕන ලක්ෂණ ටික? මනස ආත්ම භාවයක ඉන්නට ඕන. ඒ වගේම පංචාධිඥා අට සමාපatti උපදවාගෙන තියෙන්න ඕන. සිව්පිලි සිවියාපත් රහස් භාවයට පත් වෙන්න පුළුවන් සියලුම සුදුසුකම් සපුරලා තියෙන්න ඕන. ඒ වාගේම ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් ශක්තිය ඒ අවස්ථාවේ ඉන්නට ඕන. සතරපද ගාථාවක් අහන ප්‍රමාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්නට ඕන. මෙන්න මේ වගේ සුදුසුකම් රාශිය සම්පූර්ණ කරගෙන අවස්ථාවකදී තමයි ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් ශක්තිය මානසිකත්වයේ දිනු කරගෙන අවස්ථාවකදී තමයි සම්මා සම්බුදුරෙකගේ අභ්‍යසදී මේ පුද්ගලයාට එවලෙම රහත් වෙන්න පුළුවන් අවකාශ තිබෙද්දී අන්න ඒ අවස්ථාව කටට තියලා එතන ඉඳන් පටන් ගන්නවා නැවත බුද්ධ කාරක ධර්මයන් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන්න. එදා ඉඳන් පින්නතුනි නියත විවරණ ලබාගත් දවස ඉඳන් තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ සාරාංශයේ කල්පලක්ෂයක් පෙරම් පිරුවාය කියලා අපි කියන්නේ. මහා කල්ප අසංකේයකුත් අසංකේය හතරකුත් ලක්ෂය. මහා කල්පය කියලා කියන්නේ ඉතාම දීර්ඝ කාලයක්. මේ දීර්ඝ කාලයෙන් යුක්ත මහා කල්ප 1 2 3 4 කියලා ගණන් කරලා අසංකේයයක් කියනවා නම් අසංකේය කියන්නේ 1.140ක සංඛ්‍යාව. කල්ප 140ක මහා කල්ප මහා කල්පයක් කියලා කියන්නේ 1.140ක සංඛ්‍යාව. දැන් 10.1යි 100.2යි කෝටියට.7යි ඔහොමම ගිහිල්ලා 1.140ක සංඛ්‍යාවක් තියෙනවා. ඒකට තමයි අසංකේය කියලා කියන්නේ. අන්නේ අසංකේය කියන සංඛ්‍යාව පිනතුනි කිසියම් කෙනෙකුට මුළු ජීවිත කාලෙදිම ගණන් කරක් ගණන් කර ඉවර කරන්න බෑ. අන්නේ ඒ අසංකේය හතරක් අසංකේය හතරකුත් ඒ වගේම තවත් අර මහා කල්පෝණි ලක්ෂයකුත් කියන කාලයක් පෙරම් පුරන්නට ඕන. එතකොට අසංකේය හතරක ලක්ෂයද වැඩි. දැන් මහා කල්ප සාරාංශය කල්පලක්ෂය කියන්නේ අපි කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරම් පුරක කාලය කියලා අපි කියන්නේ සාරාංශය කල්පලක්ෂය. සාරාංශය කියලා කියන අසංකේය කල්ප හතරකුත් ලක්ෂයක්. එතකොට වැඩිපුර ලොකු ගන්න අසංකේය හතරද ලක්ෂයද? හා දැන් අපි මේව දැනගන්න ඕනේ ඒකයි. කවුරු හරි අහන්න පුළුවන්. අසංකේය හතරයි කුත් ලක්ෂයක්. අසංකේය කියලා කියන්නේ පින්නතුනේ අර 101.140ක සංඛ්‍යාව. ඒ 1.140ක ගණන් හතරක්. ඒකයි සාරාංශය කියලා කියන්නේ. අසංකේය හතරක් කියලා කියන්නේ. ඒ හතරට එකතු කරනවා තමයි ලක්ෂය. එතකොට ලක්ෂය කියන්නේ පොඩි දෙයක්. ලක්ෂයට බිඳුව කීයද කියලා මෙයා සංගන්නවනේ. එතකොට ලක්ෂය කියන්නේ ඉතාම අසංකේයයක් එක ගත්තොතින් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ලක්ෂය කියලා කියන්නේ. එතකොට අසංකේය හතරක් කියන්නේ දිග ප්‍රමාණයක්. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාදීක බුදුවරේ සාරාංශ කල්පලක්ෂය පෙරම් පුරන්නට ඕන. ශ්‍රද්ධාදීක බුදුවරේ අටාංශ කල්පලක්ෂය පෙරම් පුරන්නට ඕන. වීරයාදීක බෝධිසත්වවරේ 16 කල්පලක්ෂය පෙරම් පුරන්නට ඕන. එතකොට අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ප්‍රඥාදීක බෝධිසත්වෙක් විදියට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසයවත් වෙනින් අවස්ථාවේදී උන්වහන්සේට රහත් භාවයට පත් වෙන සීලම සුදුසුකම් තිබුණා. අන්න ඒ සීලෝම සුදුසුකම් තිබෙද්දී උන්වහන්සේ තීරණය කළා මම රහත් වෙන්නේ නැහැ. මම සම්මා සම්බුදු වෙලා මමත් සසරින් එතර වෙලා ඒ වගේම සසර දුක් විඳින තවත් සත්‍යයන් ඒ දුකෙන් නිදහස් කරනවා කියලා. හොඳට මතක තියාගන්න පින්නතුනි, එතෙන් පටන් උන්වහන්සේ දුක් විඳේ උන්වහන්සේ කරපු අකුසල කර්ම වලට විපාක වශයෙන් නෙවෙයි. උන්වහන්සේ එතෙක් දුක් විඳේ අප වෙනුවෙන් ක්‍රියා කරන්න යද්දී ඇති වෙච්ච ගැටළු වලට මුහුණ දීම වශයෙන්. අන්න ඒනි කාලවල ගත කරපු ජීවිත ගැන තමයි 550 ජාතක පොතේ සඳහන් වන්නේ. එවැනි කාලවල තමයි උන්වහන්සේ සිවි රජව ඉන්න කාලේ ලේ වැදුර වෙමින් Taman ගැස් එක කරවල වෙනත් කෙනෙකුට දන් දුන්නේ උන්වහන්සේ වෙනුවෙන් නෙවෙයි අප වෙනුවෙන්. උන්වහන්සේ මහා කපි ජාතකයේදී අර සත්පුරුෂ වඳුරාවල ඉඳලා අර අසත්පුරුෂ මිනිසාට වලේ වැටිලින මිනිසා වලෙන් ගොඩ අරගෙන ඒ මිනිසාගේ අසත්පුරුෂ කනු පිඳ දරාගෙන අර හිතේ වැగిරෙන ලේ ටික පිස ගමමින් ඒ මිනිස්යාට ගමට එන්න පාර පෙන්වුවේ උන්වහන්සේ අප වෙනුවෙන්. ඒ වගේම කන්තිවාදී ජාතකයේදී අර අසත්පුරුෂ රජතුමාගේ මහත් වූ පීඩාවලට ලක්ුණේ උන්වහන්සේගේ පුත්කලික අවස්ථාවය සඳහා නෙවෙයි අප වෙනුවෙන්. වෙස්සන්තර ජාතකයේදී අර තමන් ඉතාම ප්‍රියමනාපව හදාගත්තු දරුවන් දෙන දන් දුන්නේ උන්වහන්සේගේ පෞද්ගලික අවශ්‍යතාවයකට නෙවෙයි ලෝක සත්‍යයන් වෙනුවෙන්. මේ වගේ සුවිශේෂ පරිත්‍යාගයක් කරලායි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ නිසා පින්නතුනි මොහොතකට කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයන් විදියට උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන ශ්‍රාවකයන් හැටියට අපි කුමන පරිත්‍යාගයක්ද සමාජ ජීවිතය කරන්න කියලා. අපිට ඇතැම් විට බණහන් ආපු වෙලාවේ අපිට හම් වෙච්ච ආසනය වෙනත් කෙනෙකුට දෙන්න අපි කොච්චර අකමැතිද නේ? අපිට හම් වෙච්ච පුටුව වෙනත් කෙනෙකුට දෙන්න කොච්චර අකමැතිද නේ? එහෙම සුළු පරිත්‍යාගයක් කරන්න පුළුවන් තරම්වත් ශක්තියක් නැති අපි කොයිතරම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් ඈත දකින්නේ? මේව හොඳට නුවණින් තේරුම් ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි නිවන් දකින්න කැමති නම් අපට සමාජ වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරන්න වෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා එදා සුමේධතාවසේගේ පාදමූලයේදී බුද්ධෝහන් බෝධිසාමි මුත්තෝහන් මොචේ පරේ. ඒ වගේම තින්නෝහන් සාරිසාමි සංසාරෝගා මහබ්බය. බුද්ධෝහන් බෝධිසාමි මම බුදු වෙලා අනිත්‍යයට අවබෝධය ලබා දෙනවා. ඒ වගේම මම සසරින් එතර වෙලා මම සසර දුකෙන් මිදලා අනිත්‍යය සසර දුකින් මුදවනවා. මම සසරින් සසර තරණය කරලා අනිත්‍යයත් මේ සංසාර කාගරෙන් තරණය කරනවා. මේ ඉතාම ගෝර වූ සංසාරය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සසර ස්වභාවය පිළිබඳව විශේෂයෙන් සංයුත්ත නිකායේ අනමකල්ප සංයුත්තය කියලා වෙනම සංයුත්තයක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනමකල්පෝයම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති අවිජ්ජා නීවරණානං සන්නා සංයෝජනානං සන්දහවිතං සංසාරිතං මමං සේව තුම්හා කංචේ කියලා. මේ සසරේන ගමනේදී අතිශය දීර්ඝ කාලයක් අපි මේ සසර ආවා. මේ සසරේන ගමනේදී මුල කෙලවරක් දකින්න බැරි තරමට ඉතාම ටික ගමනක් මේ ඇවිල්ලා තියෙනවා. ඒ එන ගමනේදී උන්වහන්සේ සඳහන් කරනවා එකම කුජලයේ සමන් එකම ආම්ම වෙනුවෙන් හඬපු කඳුළු වල කඳුළු එකතු කරවමින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ වගේම එකම් පුජ්‍යලේ සමාගයේ දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් සහෝදරයා වෙනුවෙන් සහෝදරිය වෙනුවෙන් මේ එක එක පුජ්‍යලයා වෙනුවෙන් මේ වියෝ වෙන අවස්ථාවේදී දුක් වෙලා හඬපු කඳුළු එකතු කරවමින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ වගේම එකම පුජ්‍යලේ මේ සසරේන ගමනේදී ගවයෙකු වෙච්ච අවස්ථාවකදී අනිත් අයගේ පීඩාවට ලක් වෙලා අනිත් අයගේ ජීවිතක්ෂිතපත් වෙලා ගෙලින් සිඳී ගිය ලේකතු කරවමින් මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ගවයෙක් වෙලින අවස්ථාවේදී එළුවෙක් වෙලා ඉන්න අවස්ථාවේදී බැටළුවෙක් වෙලා ඉන්න අවස්ථාවේදී එක එක සත්‍යයන් ගැන වෙන වෙනම සඳහන් කරනවා. බැටළුවන් වෙන සිටි ආත්ම භාවන ඒ ලේට එකතු කරත් මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. දැන් මේ විග්‍රහය කළ අවසානයේදී බුදුහාමුදුරු සඳහන් කරනවා මහණෙනි මේ කරන විග්‍රහය මම රහතන් වහන්සේ කෙනෙකුත් සෝතාපන්න කෙනෙකුත් හැර වෙන කෙනෙක් කිව්වට මේක විශ්වාස කරන්නෙත් නෑ කියලා. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා එක පුජ්‍යලේ මනුස්ස ආත්මභාවෙ හිටපු ආත්මභාවල විතරක් එක කල්පයකදී අත්හැරපු ශරීරවල ඇට සැකිලි ටික එකතු කරවමින් ගිජ්ජකූට පර්වතයටත් වඩා වැඩි කියලා. එක පුජ්‍යලේ එක මහා කල්පයකදී මනුස්සයන් වෙන්නේ කොහොම සල්ප ප්‍රමාණයක්. ඒ සල්පය ගත්තත් ඒ ඇට සැකිලි ටික එකතු කරත් අර ගිජ්ජකූට පර්වතයට වඩා වැඩි කියලා. ඒ වගේම සඳහන් කරනවා මේ ජම්බු දීපයේ තියෙන ඔක්කොම ගස් ටික එකතු කරලා ඒ ඔක්කොම ගස් ටික හපලා ඒ ගස් වල අතු ඉති සියල්ලක්ම අඟලේ ප්‍රමාණයට කුඩා කරලා කොටස් වශයෙන් වෙන් කළා. මේක ගොඩක් ගහලා ඒ එක එක කැබල වෙන් කර කර මේ මගේ මේ ආත්මය අම්මා මේ ගියාත්මය අම්මා මේ කියාත්මයට ඉස්සෙල්ලාත්ම භාවය අම්මා සිය කිය වෙන් කරවතින් එක අම්මා කෙනෙක් වෙනුවෙන් අපිට සසර හිටිය අම්මලා ප්‍රමාණය ඉතුරු වෙනවා. අර ගණන් කළ ගියාට පස්සේ අර කොටස් වල ප්‍රමාණය කලින් ඉවර වෙනවායි කියලා. ඒත් අම්මලා ඉවර වෙන්නේ නැහැ කියලා. දැන් මෙවැනි දීර්ඝ විස්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේ අතිශය දීර්ඝ කාලයක් මේ යන සත්‍යයන් අතරේ බුදුවරයෙක් පහළ වෙන්නේ පින්නතුරි ඉතාම කලාතුරකින්. සමහර විට ආසංකේ කල්ප ගණන් යනවා බුද්ධ ශූන්‍ය කල්ප. බුදුර පහළ නොවන සමයන්. දැන් මෙවැනි කාලයක යම්කිසි කෙනෙක් ජීවත් වෙනවායි කියලා කියන්නේ මනුස්ස ලෝකේ උපදිනවායි කියලා කියන්නේ පින්නතුනි ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාව තමයි දැන් මේ තේරෙන්නේ. තේරෙන්න කොයි වෙලාවෙදිද? නුවණින් විමසලා බලන්න මරණාසන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරලා බලන්න නැවත ඔබට මනුස්ස ලෝකෙට එන්න සිත පිටුවා ගන්න පුළුවන්ද කියලා අහන්න බලන්න. මරණාසන්න වෙච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරන්න පුළුවන් නම් අහලා බලන්න නැවත ඔබට මනුස්ස ලෝකෙට එන්න පුළුවන් ඉතින් ඔබ දැන් සිත පිටුවාගෙන ඉන්නේ කියලා. වෙන තුනේ ඒ ඊරණම තමයි අපි කාටත් තියෙන්නේ. අපි ඇතැමට නොඑක් දේවල් පින්කම් කරනවා කියලා කියනවා. ඒ කරාට පින්නතුනේ මරණාසන්න වෙන මොහොතේ අපි බොහෝ දෙනාට සැකයි මේ වගේ මනුස්ස ආසභාවයකට නැවතෙන්න පුළුවන්ද කියලා. ඒකෙන්ම තේරෙනවා පින්නතුනේ කොයිතර දුර්ලභ අවස්ථාවක් මේ ලබාගෙන තියෙන්නේ කියලා. මනුස්ස රූපයට ආවත් පින්නතුනේ ඒක සුළු කර්මයකින්. ඇතැම්මිට ඇස් දෙක නොපෙනී යන්න පුළුවන්. ඇතැම්මිට උපතින්ම කන් දෙක නොඇසී යන්න පුළුවන්. ඇතැම්මිට උපතින්ම මන්ද බුද්ධික වෙන්න පුළුවන්. ඇතැම්මිට උපතින්ම ඈත දුෂ්කර ප්‍රදේශයක ඉපදෙන්න පුළුවන්. ඇතැම්මිට උපතින්ම මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවන් වෙලා ඉපදෙන්න පුළුවන්. ඒකට අවකාශ වැඩි. ඒ වගේම මනුස්ස ලෝකේ ඉපදුණත් මේ වගේ ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ දරුවන් වෙලා ආයි මනුස්ස ලෝකේ ඉපදිලා පින්නතුනි නැවත බණක් අහන තත්ත්වෙට එනකන් අවුරුදු කීයක් අපි දුක් විඳිනවද? මාස කීයක් නම් අපි ඇවිදින්න ශරීරය කෙලින් කරලා තියාගෙන අපි දුක් විඳිනවද? හොඳට ඇවිදින්න පුළුවන් ඉතින් අවුරුදු කීයක් ආයි දුක් විඳිනවද? ඉස්කෝලේ ගිහිල්ලා තවත් අවුරුදු කීයක් දුක් විඳිනවද ඉගෙන ගන්න කියලා. මේ හුඟක් දේවල් පින්නතුනි අපට ඊළඟ ආත්ම භාවයේ මනුස්ස ආත්ම භාවයකට ආවත් කරන්න හුඟක් දේවල් අපේ ජීවිතවල තියෙනවා. එනිසා මේ ලබාගත් අවස්ථාව ගතවන තත්පරයක් පාසා මතක තියාගන්න. මේ ඉතාම වටිනා ක්ෂණයක් අපි මේ ලබාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ආත්ම භාවය අවුරුදු 60ක 70ක ජීවිතයක් සඳහන් කරන අනිෂ්ඨණයක් කියලා. අතුරු සැනක් ගන්න මොහොතක් වගේ මේ අවුරුදු 100ක් වුණත්. අන්න ඒ අවස්ථාව බුදුහාරෝ දේශනා කරනවා කනෝ වේමා උපච්චගා කියලා. මේ ක්ෂණ ඉක්මවා ගන්න එපා. මේ ක්ෂණය මේ ලැබුණු භාග්‍යමත් අවස්ථාව අහිමි කරගන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙවැනි අවස්ථාවකදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඉතාම සුවිශේෂ කැපවීමක් කරලා මේ මනුස්ස ලෝකයේ අවසන් වතාවට ඉපදුණේ. ඒ ඉපදිච්ච අවස්ථාවේ පින්නතුනි මේ ලෝකයේ අසිරිමත් සිදුවීම් සිදු වුණා. ඇස් නොපෙනෙන අය පෙනීම ලැබුවා. ඒ වගේම ආනන්ද බොහෝම දුක් විඳින අපායගත සත්‍යයන්ට සුවේ ලැබුණා කියලා සඳහන් වෙනවා. මනුස්ස ලෝකයේ බොහෝ දිනාට මේ අසිරිමත් පුද්ගලයාගේ උපත යහපත පිණිස හේතු වුණා. එහෙම ඉපදිච්ච බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 29ක් ගිහිගේ ගත කරලා අනතුරුව මහා විනිශ්‍රමණය කළා. උන්වහන්සේට සියලු සැප සම්පත් ලබා ගන්න පුළුවන් සත්‍යත්‍ය මේ අවස්ථාවක ඒ සියලුම සැප සම්පත් අත්හැරියා. පින්නතුනි ලෝකයේ උත්තරීතර දේවල් ලබන්න නම් ලෝකයේ උසස්තම දේවල් ලබන්න නම් ඒක නා තමන් ලබන සැපය අත්හරින්නට ඕන. සැපය අත්හැරීම මතයි ඉහළම බුද්ධිය ලැබෙන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බඩු මුට්ටු වැඩිපුර තමන්ගේ කරගන්න, ඒ වගේම යාන වාහන තමන්ගේ කරගන්න, තමන්ගේ රූපේ ලස්සන තියාගන්න විතරයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ. නමුත් පින්නතුනි ඒ ආකාරයට කටයුතු කරන අපට ලෝකයේ ඉහළම බුද්ධිය ලබන්න බෑ. ඉහළම බුද්ධිය ලබන්න නම් සමාජයේ සැපය අත්හරින්නට ඕන. අපේ රටේ ඉතිය සමහර දෙහෙම රජවරු අපි දන්නවා ධර්මශාලාවල බණහනකොට අනිත් සැයට වාඩි වෙන්න ඉඩ නැහැ කියලා දැන් විතර හදිතුමා කෙලවරට වෙල හිටගෙන එළි වෙනකන් බණහක අවස්ථා තියෙනවා. මේකට කියනවා ආත්ම සුඛ සමංගි සැපය පරිත්‍යාග කිරීම. මෙන්න මේ සත්පුරුෂ දහම් වලින් අපේ ජීවිතය සරු වෙන්නට ඕන. එහෙම සරුණු වතින් තමයි අපේ ජීවිතයට කල්යාණ ධර්ම එන්නේ. එහෙම නැතුව කෙටි මාර්ග වලින් අපට මේ කෙලෙස් ප්‍රහීණ කරන්න බෑ. පින්නතුනි, උන්වහන්සේ අවුරුදු 29 දී ගිහිගෙන නික්මලා අවුරුදු 6ක් අතිශය දුස්තර ක්‍රියා කළා. මේ කාලය ගැන සඳහන් කරන උන්වහන්සේ ටිකෙන් ටික ආහාර පාන ගන්න කඩු කළා. උන්වහන්සේ ඇතම් විට ගහක් ළඟ ඉඳගෙන වසර ගාණක් හිටියා. ඒ ගහේ ගහ ළඟට වැටෙන දේවල් විතරක් ගත්තා. ඊට පස්සේ අත දිග ප්‍රමාණයට විතරක් ගත්තා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිම දුස්තර ක්‍රියා කරන අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කරනවා, උන්වහන්සේ පත් දිනකට බත් ඇටයක ප්‍රමාණයට ආහාර ගත්තා. මේ විස්තරය කරලා ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, ආනන්ද හිතන්න එපා ඉස්සර බත් ඇට ලොකුයි කියලා. ඉස්සර බත් ඇට දැන් බත් ඇටම තමයි කියලා. එහෙමත් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. දවසට එක බත් ඇටි අනුභව කළා උන්වහන්සේ කාලයක් ගත කළා. විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළා ඒ කාර්ය කිමුණු විදියට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අවසානයේදී උන්වහන්සේට තේරුම් ගියා මේ කිසිදු ක්‍රමයකින් ශරීර දුක් සීලා නිර්වාණ අවබෝධ ලබන්න බෑ. අන්තගාමී සත්‍යයෙන් මිදලා මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ නිර්වාණ අවබෝධය ලබන්න ඕනේ කියලා තේරුම් අරගෙන පස්සේ කාලේ ශරීරයේ ප්‍රකෘතිමත් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා. මේට අවුරුදු 2600කට කලින් අද වෙනි දවසක පින්නතුනි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේට පින්නතුනි සර්වසතා ඥානයත් එක්කම සුවිශේෂී ඥානයන් රාශියක් උන්වහන්සේට ලැබුණා. මේ ඥානයන් අතරින් ප්‍රධානම ඥානය තමයි චුතූපපාද ඥානය කියලා කියන්නේ. චුති උත්පත්ති පිළිබඳව ඥානය. මෙලව ඉපදිලා ඉන්න සත්‍යයන් එක් භවයකින් චුතු වීම සහ නැවත භවයක ප්‍රතිසන්දි ලැබීම පිළිබඳව නුවණක් උන්වහන්සේට ලැබුණා. මෙන්න මේ අවබෝධය ලැබීම සමගම පින්නතුනි උන්වහන්සේ සඳහන් කරනවා මේ ලෝක සත්‍යය ගැන ඉතාම කරුණාවක් අනුකම්පාවක් සංවේගයක් හටගත්තායි කියලා. සත්‍යයන් නැවත ඉපදෙන ආකාරය දැකලා උන්වහන්සේට සංවේගයක් හටගත්තායි කියලා. ඇයි පින්නතුනි සංවේගයක් හටගත්තේ? මේ ලෝකයෙන් චුත වෙලා නැවත ඉපදෙන සත්‍යයන් ගැන දැකලා සංවේගයක් හටගත්ත බුදුහාමරන්ට. දුකක් හටගත්තේ නැහැ. ශෝකයක් හටගත්තේ නැහැ. ආර්යයන් වහන්සේට හටගන්නේ සංවේගය. ඇයි සංවේගය හටගත්තේ? ඇයි සංවේගයට පත් වුනේ? මැරෙන අවස්ථාවේ විඳින දුක දැකලද? නෑ පින්නතුනි. එහෙනම් කුමක් දැකලද? මැරෙන ආකාරය දැකලා නෙවෙයි, මැරිලා නැවත ඉපදෙන ආකාරය දැකලා. සුගතිය හිමි කරගෙන ඉන්න බොහෝ දෙනා පින්නතුනි මරණයට පත් වෙලා නැවත ඉපදෙන්නේ කොහේද? ඔව්, සුගතිය හිමි කරගෙන ඉපදෙන්නේ. බොහෝ දෙනාට සුගතිය හිමි වෙනවා. ඇතැම් විට ජීවත් වෙලින කාලේ මහා උගතුන්, ධනවතුන්, විද්වතුන්, කලාකරුවන් හැටියට ප්‍රසිද්ධ පුද්ගලයන් හැටියට ඉන්න බොහෝ දෙනා පින්නතුනි ඇතැම් විට ඒ පුද්ගලයන්ගේ අවසන් කටයුතු මහා ඉහළින් සමරනවා. ඇතැම් විට මහා ගුණ කථන කරනවා ඒ පුද්ගලයන්ගේ මරණයන් වලදී. නමස් පින්නතුනි, එහෙම ගත ගන්න බොහෝ දෙනා මරණයට පත් වෙලා දින හත යනකොටම අර මහා ගුණ කථන කරපු කෙනා ගැන බොහෝ දෙනාට සැකයි. යා ඉපදේ තීස්ථානය ගැන බොහෝ දෙනාට සැකයි. ඇතැම් විට මේ මිය ගිහපු කෙනා අනිත් පැයට ඇවිල්ලා කරදර කරනවා. ඥාතීන්ටවත් ඉන්න දෙන්නේ නැහැ. ඇතැම් විට පින් ඉල්ලනවා. මෙවැනි අවස්ථා වර්තමානයේ බොහොමයක් තියෙනවා. අපි දන්නවා පින්නතුනි මිය ගියාට පස්සේ කෙනෙක් බොහෝ අය දාන් දීලා පින් අනුමෝදන් කරනවා. මිය ගිහපු අය සීමත් කරලා බොහෝ විට දින හතක් ගත වෙන්නේ නැහැ ඊටත් කලින් දන් දීම කරනවා. ඉක්මනට වැඩ ඉවර කරගන්න. ඉක්මනට මෙයා අමතක කරගන්න යවන්න මේ දන් දෙන්නේ. දවස් හතක් ගත වෙන්නේ නැහැ. දවස් හතර පහ වෙනකොට දාන දීලා ගෙදර ඔක්කොම ඉවර කරනවා. එහෙම කරන්නේම පින්නතුනි පින් ටිකක් දීලවත් කොහොම හරි යවන්න මෙයා ඉක්මනට. ඒ නිසා දන් දෙන්න බොහෝ ඇත්තන් පින්නතුනි අප හිතෙනවා මේ සංඝ ගුණ අදහාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් දාන දෙන්නේ කියලා. නමුත් පින්නතුනි බොහෝ දෙනා දන් දෙන්නේ හොඳට නුවණින් බැලුවතින් සංගුණ අදහගෙන දන් දෙනවට වඩා ඒ නියගිය කෙනා කෙරෙහි බයෙනුයි මේ දන් දෙන්නේ. ඒ කෙනා ඇවිල්ලා කරදර කරයි නැත්නම් ඒ කෙනා දුගතියක ඇති කියන හැඟීමෙන් තමයි බොහෝ දෙනෙක් දන් දෙන්නේ. මෙන්න මෙවැනි සත්‍යයක් පින්නතුනි තියෙන නිසා බුදුරජාණන් වහන්සේ මේක නුවණින් දැක්කා. උන්වහන්සේ සඳහන් කරන මේ චතුපපාද ඥානයත් එක්ක මේ සත්‍යයන් ගැන ඉතාම සංවේගයක් හටගත්තායි කියලා. මෙන්න මේ සංවේගය මත පිහිටලාම තමයි පිනතුණි. මහා කරුණාව සහ මහා ප්‍රඥාව මත පිහිටලා තමයි උන්වහන්සේ අති දීර්ඝ කාලයක් අතර පෙරම් පිරුවේ. ඒ පෙරම් පුරපු බුදුජානන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරෙත් මේ අනුකම්පා මතම පිහිටලා. උන්වහන්සේ උදාහරණයක් ඇටියට දේශනා කරනවා, යම්කිසි මහා මාර්ගයක් තියෙනවා නම් ඒ මහා මාර්ගයේ කෙළවරවන්නේ මහා ප්‍රපාතයකින් නම්, ඒ මහා මාර්ගයේ කෙළවරවන්නේ මහා ලොකු කිනි අඟුරු වරකින් නම්, ඒ මහා මාර්ගයේ දිගේ යන අන්ධ පුද්ගලයෙක් දැස බලන ඊට ඉහළින් තැනකින්න පුද්ගලයේ ඒ පුද්ගලයාට කෑ ගහන කින ওই මාර්ගයේ දිගේ යන්න එපා, ගියොත් අනතුරට පත් වෙනවායි කියලා. මේ අන්ධ පුද්ගලයාට කියන්නේ. මොකද අන්ධ පුද්ගලයා දන්නේ නැහැ යන මාවත දැස. ඔව් හිතන්නේ මේක බොහොම සුඛෝපභෝගී මාර්ගයක් කියලා. මේ දැස බලන නුවණැති කෙනා අනුවණයන සිනහසෙනවා. නමුත් නුවණැති කෙනා කෑ ගහලා කොහොම හරි බැනලා හරි මියාව වළක්ව ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් ලෝකයට ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා. උන්වහන්සේගේ ධර්ම දේශනාවේ ප්‍රධානම අනුශාසනයක් තමයි සබ්බ පාපස්සකරණං ගාථාවෙන් සඳහන් වන්නේ. සියලු පව නොකරන්නේ නැහැ කියලා කියන්නම මෙන්න මේ තමයි. මෙන්න මේ අනුතරෙන් ඉදිරියේදී අප කෙරෙහි තියෙන ප්‍රධාන අනුතර මේකයි පින්නතුනි. බොහෝ දෙනෙක් හිතනවා අනාගතයේ ලෙඩ වෙයි, එක් ටයිම් වෙයි, මරණයට පත් වෙයි, අවුරුදු තව දෙක තුනකින් ලෝක විනාශය වෙයි. මේව තමයි අපි මහා අනුතර හැටියට සලකන්නේ. පින්නතුනි මේ කිසිදු දෙයක් මුළු ලෝකෙම විනාශ වෙලා ගියත්, මුළු ලෝකෙම අරි වෙලා ගියත් ඒක නෙවෙයි අපට තියෙන අනුතර. අපට තියෙන අනුතර ඒක නෙවෙයි. අපට තියෙන අනුතර මේ මිනිස් ආත්ම භාවය අහිමි වෙනකොට අපට දුගතිය ඉපදෙන්න පුළුවන් අවස්ථාවයි අපට තියෙන අනුතර. අන්න ඒ අනුතරෙන් මුදවා ගන්නයි බුදුහාමුදුරුවෝ මුලින්ම ක්‍රියා කළේ. අපාගත වෙන සත්‍යයන්ට ස්වර්ග මාර්ගය දක්වන්නත්, ස්වර්ග මාර්ගයේ සිට පිහිටුවාගත් අයට මෝක්ෂ මාර්ගය දක්වන්නටත් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ වරක දේශනා කරනවා, මහණෙනි මම ධර්ම දේශනා කරන්නේ පෘථග්ජනයන්ට ධර්ම දේශනා කරන්නේ සේකයන් බවට පත් වෙන්න. සේක පුද්ගලයන්ට ධර්ම දේශනා කරන්නේ අසේකයන් වෙන්න. අසේක පුද්ගලයන්ට ධර්ම දේශනා කරන්නේ අසේක කියන රහතන් වහන්සේලට, රහතන් වහන්සේලට උන්වහන්සේ බණ කියනවා කියන්නේ රහත්නාට පස්සේ පිරිනිවන් සේ ජීවිතේ ඉතිරි කාලය සුවසේ ජීවත් වීමත් සඳහායි කියලා. ඒ නිසා ධර්ම මාර්ගයේ කිව්වහම පිනුසුනේ බුදු බණ කිව්වහම කෙනෙකුට හිතෙනවා මේක අමාරු වැඩක් කියලා. මේක පිළිපදින එක අමාරුයි. මේක අපේ ජීවිතේ කරදරයක් කියලා බොහෝ දෙනා හිතනවා. පින්නතුනේ මතක තියාගන්න, නිවැරදි ලෙස අපි දැහැම ජීවිත ගත කරනවා නම් මේක තමයි ජීවත් වෙන්න තියෙන පහසුම ක්‍රමය. ධර්මයේ තේරුම් ගන්න එක තමයි ජීවිතයේ සුව පහසුම දේ. මේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන එක තමයි ජීවිතයේ කරදර අඩුවෙන්න ජීවත් වෙන ක්‍රමය. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සදහම් පණිවිඩය මේ ලෝක සත්‍යයට හැසිරෙන්න ඕන කොහොමද කියන මේ සදහම් මාවත දේශනා කරමින් අවුරුදු 35 දිනක් 80 දක්වා අවුරුදු 45ක් බුදුවරයෙක් ඇටියට සුවිශේෂී කාර්යභාරයක් සිදු කළා. උන්වහන්සේ දවස කාලසටහනකට අනුව බෙදලා ඒ කාලසටහනින් උපරිම ප්‍රයෝජන අරගෙන දිනයකට හෝරා දෙකක් වැනි කාලයක් විවේකගෙන දවසේ වැඩිපුර කාලයක් ලෝක සත්‍යය වෙනුවෙන් කාලය ගත කළා. දහවල් කාලයේ උදෑසන කාලයේ බොහෝ විට උන්වහන්සේ වැය කළේ පින්ඩ පාතේ වැඩම කළා මහා මගදී හමු වෙන ඇට බණ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා. සමවදින උන්වහන්සේ බලනවා මාද ලෝකයේ කාටද පිට වෙන්නේ කියලා. ඇතැම් විට එදාම මිය ගිහිලා අපාගත වෙන පුජ්ජලන් ඉන්නවා නම් වයසක අය එපමණිය හොයාගෙන ගිහිල්ලා එයාට අවසාන අවස්ථාවට බුද්ධ පූජාවක් සැල්ල නැත්නම් දාන හැන්දක් පූජා කරලා සිත පිහිටුවාගෙන එයා සුගතිගාමි වෙන විදිහට මාර්ගය සලසලා දීලා තියෙනවා. එපමණයි එදාම මිය ගිහිල්ලා අපාගත වෙන්න ඉන්න අයට එපමණිට ඔළුව අනිත් පැත්තටවත් හරවන්නේ බැරි තරමට රෝගී වෙන්න අයට මට්ට කුණ්ඩලි වැනි අයට උන්වහන්සේගේ බුද්ධ රශ්මිය පෙන්නලා ඒ බුද්ධ රශ්මිය කෙරෙහි ප්‍රසාදය ඇති කරලා ඒ තුල හිත පිහිටවලා සුගතිගාමි කරපු අවස්ථාවක් තියෙනවා. බලන්න පින්නතුනි කොයිතරම් කරුණාවකින් කටයුතු කළ තියෙන්නේ. අපට ලෝකේ ජීවිතේ වැඩිපුරම කරුණාවෙන් කටයුතු කරන්නේ අපි අම්මට අත දෙන්න. අපි මව කුස පිළිසඳ ගත්ත දවස් ඉඳලාම අපි අම්මා අප වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කරනවා. අපි අම්ම තාත්ත දෙන්නා මේ වගේ සුවිශේෂ පරිත්‍යාගයක් අප වෙනුවෙන් කරනවා. නමුත් පින්වත්නි මතක තියාගන්න අපේ ජීවිතයේ ඉහළම කැපවීමක් කරන අම්මා තාත්ත දෙන්නටත් වඩා කරුණාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අප පිළිබඳව. මොකද අම්මට තාත්ත දෙන්නට අපට උදව් කරන්න පුළුවන් තියෙන්නේ උපරිම වශයෙන් අපි ජීවත් වෙන කාලේ විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ උපකාරය අපට මෙලොව ජීවත් වෙන කාලේ විතරක් නෙමෙයි මරණයෙන් පස්සේ ජීවිතයත් අපාගත නොවන විදියට සුගතිගාමි සිත පිහිටවන විදියට උන්වහන්සේ අපට අනුශාසනා කරනවා. උන්වහන්සේ වෙනුවෙන් විශාල කැපවීමක් කළා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ උදෑසන කාලේ බොහෝ විට මේ වගේ අසරණ මිනිසුන් හමු වෙන ගිහිල්ලා ධර්ම දේශනා කළා තියෙනවා. ඇතැම් විට සමීපයේ ඉන්න අය මොන ගිහිල්ලා නැහැ. ඇතැම් විට ඈත පුද්ගලයන් හමු වෙන ගිහිල්ලා තියෙනවා. හැම පුද්ගලයාම වෙනස් කරන්න බුදුහාමරණ බැරි වෙලා තියෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන් එක පිට වෙනස් කරන්න බැහැ. සමහර අය කාලයක් ගිහිල්ලා වෙනස් වෙන්නේ. උපත තියෙන ආජීවකයන් ගැන මේ පින්තුන් දන්නවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල් අවස්ථාවේ දුනුහන්සේ වැඩම කරනකොට උපක කියන ආජීවකය හමු වුණා. ඒ උපක ආජීවකය හමු වුණාට ඔහුට බුදුහාමුදුරුවෝ දේශනා කළා තමා සම්මා සම්බුදුරේ කියලා. ඔහු නම් ඔළුව වනල ගියා. ඔහු කැමතිුනේ නැ බණහන්න. ඔහු එදා බණ ඇහුවා නම් ඔහු තමයි පළවෙනිම බුදුන් සරණ ගිය පුද්ගලයා වෙනවා. නමුත් එදා ඔහුට ඒක නොතේරුණාට පස්සේ කාලේ ඔහු බුදුහාමුදුරුවෝ හොයාගෙන ආවා. පස්සේ කාලේ ඔහු ගා කරදරවලට මුහුණ පාලා මගේ අතීත මිතුරා හොයාගෙන යන්න ඕනේ කියලා පස්සේ කාලේ ඔහු හොයාගෙන ආවා බුදුහාඳුරෝ. පස්සේ කාලේ රහත් වුණ උපත. මෙන්න මේ වගේ පින්නතුනි ඊළඟට දහවල් කාලේ උන්වහන්සේ උදෑසන දානේ වළඳලා ඊට පස්සේ පස්වරු කාලේ බොහෝ විට ශ්‍රාවකයන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න ඒ වගේම ධර්ම ශාලිකාවේ යාම ආදී සඳහා උන්වහන්සේ කාලය ගත කළා. රාත්‍රී කාලය ගොඩක් තුනකට බෙදලා රාත්‍රී මුල් කාලයේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාට ආවාදන සාසනා කිරීම සහ උන්වහන්සේලාගේ අනුපාඩු වෙනුවෙන් විනය ශික්ෂාවද පැනවීම ආදී සිදු කළා. රාත්‍රී මධ්‍යම කාලයේ රාත්‍රී 10 ඉඳන් උදෑසන 2 දක්වා කියන හෝරා 4ක පැය 4ක කාලය බුදුහාඳුරු වැයකලේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන්න. ඊළඟට උන්වහන්සේ රාත්‍රී අවසාන සමයේ හෝරා 2ක පමණ කාලයක් උන්වහන්සේ සමුවස්තු වෙන කාලය ගත කළා. විවේකීව ගත කළා. අනතුරු ආය උදෑසන අවදි වෙලා මහා කරුණා සමාපත්තිය සම්වැදිරි ලෝකයේ දේශ බලමින් උන්වහන්සේ පුරා අවුරුදු 45ක කාලයක් ගත කළා. මෙන්න මේ ජීවිත කාලය තුළ පින්වතුනි දේශනා කරපු ධර්ම කාරණා සමස්තයම අපේ ජීවිත සඵල කර ගැනීම සඳහා දේශනා කරපු ධර්මයක්. උන්වහන්සේගේ සම්පූර්ණ අදහසුනේ මිනිසුන්ට සම්‍යක් දෘෂ්ටි ලබා දෙන්න. නිවැරදි දැක්ම ලබා දෙන්න. දැන් අපි නිවැරදි දැක්ම ලබා ගන්න කියලා නොයෙක් විදිහේ රෝපාණිය බලනවා, ගුවන් විදුලියට අහුම්කම් දෙනවා, නොයෙක් විදිහේ විද්‍යාඥ ඉගෙන ගන්නවා, නොයෙක් විදිහේ පාඨමාලා සමත් වෙනවා, උසස් අධ්‍යාපනය ලබනවා. මේ බොහෝ දේවල් අපි ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න කියලා කරනවා. ජීවිතයේ සැපලවන්න කියලා අපි හුඟක් දේවල් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු වෙන ලෝකයා, ජරාවට පත් වෙන ලෝකයා ජරාවෙන් නිදහස් වෙන්න කියලා ලං කරගන්නේ මොනවද? වයසට යන දේවල් ටිකක් නෝ කියලා. වයසට යන ලෝකයා වයසට යාමෙන් නිදහස් වෙන්න, මහලු භාවයෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ ඒ වගේම දිරාපත් වෙන දේවල් ටිකක් ලං කර ගැනීම කියලා. දූ දරුවන්, ඥාති මිත්‍රාදී සහෝදර සහෝදරියන් නැත්නම් දේපළ ධනය මේ දේවල් පින්නතුනේ දිරාපත් වෙන දේවල්. එනිසා දිරාපත් වෙන දේවල් තුලින් තමයි අපි අපේක්ෂා කරන්නේ දිරාපත් නොවී ඉන්න. ඒ වගේම ලෙඩ වෙන අපේ ව්‍යාධියෙන් දුරු වෙන්න, ලෙඩවීමෙන් දුරු වෙන්න කියලා හිතන්න හිතාගෙන කරන්නේ මොනවද? ලෙඩ වෙන දේවල් ටිකක්ම ලං කර ගැනීම. දැන් අපි අනාගතේ අපි ලෙඩ වේවි, ඒ නිසා දරුවෝ ටික හොඳට හදා ගන්න ඕනේ කියලා හිතාගෙන අපි දරුවෝ හොඟක් හදා ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ? දරුවත් එක්ක අපිට ඉස්පිරිතාලෙ ඉන්න වෙනවා දරුවන්ට ප්‍රතිකාර කරන්න. දරුව වෙනුවෙන් අපිට සිද්ධ වෙනවා බෙහෙත් දෙන්න. මෙන්න මේකයි පින්නතුනි ස්වභාවය. ඒ වගේම මරණයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන අපි ඥාති මිත්‍රාදීන් ලං කරගන්න අපි ඒ ලං කරගත් ආ වූ ඥාති මිත්‍රාදීන් නිසාම පින්නතුනි අපට සිද්ධ වෙනවා දුකටපත් වෙන්නේ. ඒ අයගේ මරණයන් වලට අපට මුහුණ පාන සිද්ධ වෙනවා. ඇතැම් විට දූ දරුවන් සමන්ට මරණාසන්න මොහොතේ උදව් උපකාර කරය කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇතැම් විට මව් දෙමව්පියන් සිද්ධ වෙනවා දරුවන්ගේ මරණ වලට සහභාගී වෙන්න. දරුව වෙනුවෙන් පින්කම් කරලා තැන් වඩන දෙමාපියන් සිද්ධ වෙනවා. පින්නතන ජීවිතය අර්ථය මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුසෝතගාමි ලෝකයා හරියට ගංගාවක් පහළට ගලාගෙන යන වගේ ලෝකයේ ස්වභාවය මේක. මේ ලෝකයට බුදුහාමුදුරුවෝ නිර්දය ලෙස නිඳා කළේ නැහැ. ගර්හා කළේ නැහැ. අනෝබෝධයෙන් සාකරන දෙයක් මේක. හරියට මිරිගුව පස් යන මුවන් වගේ. මේ පිනතුන් දන්නව දහවල් කාලයේ සූර්යාලෝකයේ තියෙන අවස්ථාවේදී වැලි තලාවල් ඈත මහා මාර්ගයෙන් රත් වෙලා තියෙනකොට මිරිඟු ජලය වගේ පේනවා, වතුරක් පේනවා. ඒ වතුර කෙරෙහි අර අසරණ මුවන් දුවන වතුර තියෙයි කියලා හිතාගෙන. එක පැත්තකට ඈතට දුවනවා. දුවල බලනකොට ඒ පැත්තේ වතුර නැහැ. හිතනවා හිටිය පැත්තේ වතුර තියෙන කියලා. ආපහු හිටිය පැත්තට දුවනවා. මෙන්න මේ වගේ පිනතුන් අපේ ජීවිතයත් මේ දෙපැත්තටම දුවමින් ඉන්නේ. කුඩා කාලේ අපි හිතාගෙන ඉන්නවා වතුර තියෙන ටිකෙන් ටික වයසට ගියාම කියලා. එම් කුඩා කාලේ අපි හිතනවා කුඩාම කාලේ ඉක්මනට නැගිටලා දුවන්න පුළුවන් නම් ඕන සැපයි කියලා. ඊට පස්සේ හිතනවා ඉස්කෝලේ ගියොත් සැප ලබන්න පුළුවන් කියලා. අම්මලා ඊට පස්සේ ලොකු පොත් නැහැ කියලා අපට කියනවා දුවේ පුතේ ඉස්කෝලේට යන්න දැන් ඉතින් සැප ලබන්න කියලා. ඊට පස්සේ අපි ඉස්කෝලේට ගියා අම්මලා කියපු දේ අහලා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ උසස් අධ්‍යාපනය ලැබුවා රැකියාවල් කළා. ඇතැමිට ගිහි පින්න තුන හැටියට මේ ඇත්තන් ආවා විවාහ වුණා දරුවෝ ලැබුවා. ජීවිතේ නොයෙක් දේවල් කළා. මේකලේ ජීවිතයේ සතුට අපේක්ෂාවෙන් මේ හැම දෙයක්ම කළේ. දැන් අපි කුඩා කාලේ ඉඳන් මධ්‍යම වයසට එනකම් බොහෝ විට අපි හිතන්නේ ජීවිතයේ සතුට ඉදිරියේ තියෙන කියලා. අපි ඉදිරියට යන්නේ මේ. ඇතැමිට උපන් දිනේ වෙනකම් අපි බලාගෙන ඉනවා අවුරුදු 10 පිරෙනකොට, අවුරුදු 25 පිරෙනකොට, අවුරුදු 30 පිරෙනකොට හරි ආසයි අපි. අවුරුදු 40 වෙනකොට ටිකක් ආසයි, 40න් පස්සේ ටික ටික අඩු වෙනවා ආසාව. මේ විදිහට පින්නතුනි ටිකෙන් ටික අපි හිතනවා මේ ඉදිරියේ සතුට තියෙන්නේ කියලා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා බලනකොට පින්නතුනි අන්තිමටම සතුට ඉදිරියේ නෙමෙයි, ඊට පස්සේ හැරෙන ආපස්සට. ආපස්සට හැරිලා ඊට පස්සේ ඇල්බම් එක ගන්නවා එළියට. ඇල්බම් එක හරවලා ඊට පස්සේ යන පින්තූර පෙන්වනවා. දැන් වයසට කියලා නේ ඉතින් අනාගත දෙයක් පෙන්වන්න නෑ. ඊට පස්සේ යාළුවන්ට පෙන්වනවා ඇඟිල්ල තියලා මෙන්න මේ ඉන්නේ මම කියලා. දැන් රූපය වෙනස් වෙනවා. මේ මම තමයි ඉන්නේ කියලා. නෑ නෑ ඔයා වෙන්න බෑ. නෑ නෑ මං තමයි මේ ලස්සනද මේ ඉන්නේ මම තමයි. ඒ කාලේ මගේ කොණ්ඩේ හරිය ලස්සනයි. මං එහෙම ලස්සන තමයි ඉතින් ඉස්සර කියලා කියනවා. ඊට පස්සේ ඉස්කෝලේ ගිය කාලේ ඉගෙනගත්තු කාලේ කුඩා කාලේ අර අස්ව කරත්ත පිටි ඉඳලා ගත්ත පින්තූර කෙල්ලම් බඩුත් එක බෝණිකන් තියාගෙන ගත්ත පින්තූරේව පෙන්වනවා යාළුවන්ට. එතකොට එක කාලෙකදී අපි හිතනවා ඉදිරියේ සතුට තියෙන කියලා. ඉදිරියට ගිහිල්ලා බලනකොට නෑ, ඒ පැත්තේ නෙවෙයි සතුට තියෙනා, මේ පැත්තට හැරෙනවා. අපි පින්නතුනේ හැමදාම කළේ මේක ජීවිතේ. හරියට අර නිර්ගුවන් පස්සේ දුවන මුවන් කරපු දෙයම අපි මේ කළේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනේ සැබෑ සතුට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. සතුට තියෙන්නේ ඊයේවත් හෙටවත් නෙවෙයි. සතුට තියෙන අද පින්නතුනේ මේ මොහොතේ. හැබැයි මේ මොහොතේ ඒ සතුට නිකන් හිතේට ලැබෙන්නේ නැහැ. හරියට මේක ධර්මානුකූලව මේක ලබන්නට ඕන. හරියට හේතුඵල ධම නූලින් දකින්නට ඕන. අපි මේ ඇසින් දකින දේ පින්නතුනි අපි හිතනවා මේක යථාර්ථය කියලා. මේ ඇසින් දකින දේ අපි හිතනවා අතින් අල්ලන්න පුළුවන් කියලා. මේ ඇසින් දකින දේ අපි හිතාගෙන ඉන්න මේක ඔසවන්න පුළුවන් කියලා. මේ ඇසින් දකින දේ අපට හිතනවා කණින් ස්පර්ශ ලබන්න පුළුවන් කියලා. නමුත් පින්නතුනි මතක තියාගන්න ඇසින් දකින දේ පුළුවන්කම තියෙන්නේ ඇසින් දකින්න විතරයි. උදාහරණයක් හැටියට බලන්න වතුරකට පොඩ්ඩක් බලන්න, එපිලා බලන්න, නැත්නම් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්න. කණ්ණාඩියකින් අපි බලමුට අපට රූපයක් පේනව නේද? ඒ රූපය අපි අල්ලන්නේ කියොත් මොකක්ද අහුවෙන්නේ? රූපය හම් වෙනවද? රූපය අපට අහුවෙන්නේ කණ්ණාඩිය. වතුරට තේපිල බලනකොට අපට රූපයක් පේනවා. වතුරට අත තියලා බලනකොට රූපේ නෙවෙයි අපට අහුවෙන්නේ අතයි, වතුරයි අහුවෙන්නේ. අන්න ඒ වගේ පින්නතුනි මේ ඇසින් දකින රූපයේ ඇසට විතරක් නැඹුරු වෙන දෙයක්. ඒක කණෙන් අහනකොට හාත්පසින් වෙනස් දෙයක්. ඒක ස්පර්ශ කරනකොට හාත්පසින් වෙනස් දෙයක්. නමුත් අවිද්‍යාවෙන් වෙලී තියෙන ලෝකයා හිතන්නේ මේ ඇසට පෙනෙන රූපය එහෙමම ප්‍රියමනාප දෙයක් කියලා. දැන් උදාහරණයක් හැටියට බලන්න බෙරයක් ගහනකොට කෙනෙකුට හිතෙනවා බෙර හරිම ලස්සනයි, හරිම හඬයි, මේක හරිය ලස්සන දෙයක් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. දැන් ඈතින්නම් කවුරු හරි බෙරයකින් ගහනවා, බෙරයකට ගහනවා. අපි හිතනවා මේ බෙරේ ලස්සන බෙරයක් වෙන්න ඇති කියලා. අපි ගිහිල්ලා බලනවා. බලනකොට ඒක ලස්සනද? අපි හිතන තරම් ඒක ලස්සන නේකට කනට ප්‍රිය වුණාට ඒක ඇහැට ප්‍රිය නැහැ. ඒක නාසයට ලංතල බැලුවටින් කොහමද? සුවඳද? ඒක ඇතැම් විට හරකුගේ හමක් මේ තියෙන්නේ. ඒක තවත් අයින් කළ බලනකොට ඇතුලේ මොනවක් නැහැ. පින්නතුනි මතක තියාගන්න අපිට මෙන්න මේ යථාර්ථය තමයි බුදුහාඳුරවට පෙන්වලා දෙන්න උත්සාහ කළේ. මේක නොතේරෙච්ච නිසා තමයි අපි මේ දැලක් විදියට එකට මේ අපට පේන ඇතන දේවල් අපි වරදවා තේරුම් ගන්නෙ. බුදුහාමුදුර දේශනා කරන එකලංග වටේට ලී හයක් පිටවන්න. ලී හයක් පිටුවලා මේ ලී හයේ යම් කිසි ලණුවක් කිසියම් දෙයක් දිගට එක එක එකට සම්බන්ධ වෙන විදියට මේ ලණුව අදිනවා. මේ ලණුව එක එක පැත්තට ඇදගෙන පස්සේ එක එක ඉන්නේ මේක ඉන්නට සම්බන්ධ කරාට පස්සේ මැද මොකක්ද වෙන්නේ? මැද දැලක් වගේ එනවා. දැන් මේ හය එක එකට බැඳලා පස්සේ මැද දැලක් වගේ එනවා. මෙන්න මේ දැල කියන එක අපට අමුතු දෙයක් හැටියට ජීවිතේ පේනවා. අපේ ජීවිතයත් එහෙමයි පින්නතුනි. අපි ඇසෙන් රූප බලනවා. ඒ බලන රූපය අපි කනෙන් ශබ්ද අහනවා. ඒ පිළිබඳව අපි ඇසෙන්ට නාසයෙන් ආග්‍රහණය කරනවා. මේ හැම දෙයක්ම අපව මිශ්‍ර කරගත්තට පස්සේ අපට අමුතු දෙයක් විදිහට පේනවා. එතකොට යථාර්ථය වසන් වෙලා තියෙන්නේ. බුදුහාමර දේශනා කරනවා මේ ඉනිහය ඉඳලා මේ ඉනිහයට තියෙන ලනු ටික එක එක ඉනි මාරු කරන්න එපා, එකම ඉන්නේ ගැට ගන්න කියලා. දැන් ඉනිහයක් පිටවනවා, ඉනිහයක් පිටවන මුලින් කරේ ලනු කැලි හයක් අරගෙන හයට බැඳ වෙනවා. දැන් කරන්නේ ලනු හයක් තියෙනවා, ඉනිහයකුත් තියෙනවා, එක එක ඉන්නේ බඳින්න ලනුව ඒ ඉන්නම ගැට ගන්නවා. එතකොට අර මැද දැලක් එනවද? මැද දැලක් එන්නේ නැහැ. අන්නේ වගේ තමයි පිනුතුනි මේක ගැඹුරු තැන. බුදුහාමුදුර දේශනා කරනවා මෙන්න මේක බාහ්‍ය දාරුචීකයට දේශනා කළේ මේකයි. බුදුහාමුදුර දේශනා කරනවා දිත්තේ දිත්තමත්තන් කියලා. දැක්කනම් දැක්ක විතරයි, එතන මේක නිරුද්ධ වෙනවා. ඒ දැකපු දේ පිනුතුනි අපි ඊට පස්සේ ගිහිල්ලා හිතනවා, ඊට පස්සේ දෙවනි වතාවට මේක මනෝවිඥාණයට යන්නේ. මේක මනසට මනෝවිඥාණයට ඇවිල්ලා ධර්ම මානසිකාරයක් විදිහට දෙවනුවට මේක හිතට එන්නේ. එතකොට අපි යම් කිසි රූපයක් ඇසින් දැක්කනම් ඒ දැකපු මොහොතේම එතනදී ඒ රූපේ නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙලා අපි ඊළඟ පැත්ත බලනකොටම අරක නිරුද්ධ වෙනවා. දැන් අපේ සිතේ තියෙන්නේ ඒක තාමත් එනම තියේ කියලා. දැන් උදාහරණයක් ඇටියට බලන්න, අපිට කවුරු හරි කෙනෙක් මුණ ගැහුණා. කවුරු හරි කෙනෙක් මුණ ගැහිච්ච වෙලාවේ හොඳට ලස්සනට ඇඳගෙන හිටියා. දැන් අපි හිතාගෙන ඉන්නවා ගෙදර ඇවිල්ලා කර රූපෙම එයා සාම ඉන්නවා කියලා. අර සිනාසෙට්ටි විදියට එහෙම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අපි ඇතැම් විට ඒ කෙනාගේ ටෙලිෆෝන් නම්බරය අරගෙන ඇතැම් විට දුරකථන අංකය අරගෙන අපි යාට පස්සේ කතා කරනවා. අපි කතා කරනකොට යාට අපි හිතන්නේ මොකද්ද? අර ලස්සන ඇඳුම ඇඳගෙන ඒ විදියටම දැන් hinawewe ඉන්නවා කියලා අපි මේ හිතන්නේ නේ. ඇතැම් විට මේ කෙනා කරදරයකට මුහුණ පාලින්න පුළුවන්, ඇතැම් විට නානව වෙන්න පුළුවන්, ඇතැම් විට කවුරු හරි එක රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්, කවුරු හරි එක ගහ ගන්න වෙන්න පුළුවන්, වෙන වැඩක් කරමින් ඉන්න පුළුවන්. නමුත් අපේ සිතේ තියෙන මේ අවිද්‍යාව නිසා අපි හැම වෙලාවෙම හිතාගෙන ඉන්නවා මේ රූපය ඒ විදියටම තියේ කියලා. නමුත් පින්නතුනි ඒ ඇත්තට ගන්න රූපේ ඒ අවස්ථාවෙදිම නිරුද්ධ වෙනවා. ඒ වගේම අපි තවත් ගන්න නිතර ගන්න උදාහරණයක් තියෙනවා. දැන් අපි ආහාර පිඟානක ආහාර ටිකක් අනුභව කරනකොට ආහාර පිඟාන බොහොම ලස්සනයි නේ. එක එක පාට් තේලවලු තියෙනවා, වෑංජන තියෙනවා, බත් එක එක පාට් ලස්සනට තියෙනවා. දැන් මේ පිඟාන දෙස බලාගෙන අපි ආහාර පිඬක් අරගෙන අපි කටේ තියෙනවා. කටේ තියලා බලනකොට හරිම රසයි. අපි බොහොම රස කර කර කනවා. අපි කඩට මේක දාලා රස කර කර කනකොට අපි මොකද හිතන්නේ? අපි හිතන්නේ මේ කටේ තියෙන මේ පිඟානේ තියෙන බත් කියලා නේද? මේ පිඟානේ ලස්සන තියෙන බත් ටිකයි වෑංජන ටිකයි කියලා අපි මේ හිතාගෙන ඉන්නේ. එතකොට ඒ වෙලාවේ රස දැනෙන්නේ පිඟානේ තියෙනවද? ඒ වෙලාවේ රස දැනෙන්නේ පින්නතුනි පිඟානේ තියෙන දෙන්නේ නෙවෙයි, අර හදනගත්තු ටික කියලා සම්ම මිශ්‍ර වෙච්ච එක. ඒ ඒ රසයට ආයි පිමන්න ගත්තද ලස්සනද? අනේ මේ හරි ලස්සන එකක් දැන් මේ කටිය ඇස්සේ අපි බලන්න එළියට ගමු කියලා ගත්තොත් මොකද්ද? ලස්සනද? ඒක පිනතුල ලස්සන නෑ. මෙන්න මේකයි යථාර්ථය. ඒ නිසා මෙන්න මේ ඉන්ද්‍රියන් වලින් ඇසට රූපය දකින මේ ඇසේ ලස්සන ඇසට විතරයි ඒක තියෙන්නේ. ඒක කනට මිහිරි නෑ. කනට මිහිරි දේ නාසයට ආග්‍රහණය කරනකොට සුවඳ නෑ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා නොදෙනීම නිසා අපි හදාගෙන ඉන්නවා එක ඉන්ද්‍රියකට ගන්න දේ අනිත් ඉන්ද්‍රියවලත් මෙහෙමයි කියලා. ඒ වගේමයි පින්නතුණි මේ ගන්න අරමුණ ක්ෂණිකව ඒ අවස්ථාවේදීම නිරත වෙනවා. මේක මොහොතක්වත් තියෙන්නේ නැහැ. ඒ මොහොතම නිරත වෙනවා මේක. මේකයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒ අනිත්‍යතාවය නිසා තමයි දුක හටගන්නේ. ඒක හැමදාම එක වගේ තියෙනවා නම් දුක නැහැ. ඒ තමයි දකින රූපය, ඒ අහන ශබ්දය හැමදාම එහෙම නැහැ. කෙනෙක් ඇතැම් විට අපට මුණ ගැහිච්ච මුල් අවස්ථාවේදී අපගෙන නොයෙක් විදිහේ ගුණ කතන කරනවා. අපි වෙන ප්‍රශංසා කරන ඔයා හරි ලස්සනයි, ඔයාගේ කටහඬ හරියම හොඳයි, මෙහෙම කියලා බොහොම වර්ණනා කරනවා. ඒ වර්ණනා කරන කෙනාම නේද පස්සේ කාලේ අපට දොස් කියන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි අනිත්‍යතාවය නිසා තමයි මේ දුක හටගන්නේ. ඒ වගේම මේ අනිත්‍ය දුක්ඛ සත්‍යයන් නිසා තමයි මේක ආත්ම හැටියට සමාගි හැටියට සමාගි පාලනය පවත්වා ගන්න බැරි වීමයි මේ අනාත්ම කියලා කියන්නේ. මේව පින්නතුනි හැබැයිලෙසම සමාහට අයින්නම් සමාහට පාලනය කරන්න පුළුවන් වෙනවා. දැන් අපේ ශරීරය අපි විතාගෙන ඉන්නවා අපට කැමති විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එදා රට්ටපාල හාමුදුරුවන්ට දේශනා කළා අත්තානෝ ලෝකෝ අනතිස්සරෝ කියලා. අපට සමංග විශ්ේ මේක පාලනය කරන්න බෑ. මේක අපට කාලයකදී බොහොම සැප දෙනවා. නමුත් කාලයකදී මේ සැප දීපු කෙනාම අපට එරෙහි වෙනවා. අපට විරුද්ධ වෙනවා මේක. මේ ශරීරයේ ලස්සන උපමාවක් ධර්මයේ සඳහන් කරනවා. මම ඊට කලින් ඔත්තේ උපමාව මේ පින්නතුන කියලා තියෙනවා. එක්තරා සිටුවරයෙක් ඉන්නවා. මේ සිටුවරයාට ඉන්නවා අමනාප කෙනෙක්. බෞද්ධ සාහිත්‍යයේ උපමාවක් මේක. මේ සිටුවරයාට ඉන්න මේ අමනාප පුද්ගලයා කල්පනා කරන සිටුවරයාට හානියක් කරන්න. නොයෙක් විදිහේ උපායන් යෙදුවා මෙයාට ජීවිතයක් පිටපත් කරන්න මෙයා බෑ. ඊට පස්සේ මේ පුද්ගලයා මොකද කරන්නේ මේ සිටුවරයාගේ සිටුමැදුරට එනවා. සිටුමැදුරට ඇවිල්ලා මේ පුද්ගලයාට කියනවා මම සිටුතුමනි ඔබතුමාට සේවය කරන්න ආවේ. ඔබතුමාගේ නිවසට මම ආවෙ ඉඳලා ඉඳගෙන ඔබතුමාට සේවය කරන්නම් කියලා පටි ගන්නෙත් දැන් ਉਹ දැන් වැඩ ගන්නවා. අවුරුදු ගානක් මේ තැනැත්තා මේ සිටුවරයාගේ හිත දිනාගෙන වැඩ කරනවා. සිටුවරයාගේ දරක් නෙවෙයි ඒ සිටුමාලේගේ අනිත් සේවකයන්ගේ හිත දිනා ගන්නවා. සිටුමාලේගේ දොරටු කාලයන්ගේ හිත දිනා ගන්නවා. ඒ වගේම රජතුමා සිටුතුමා නැගිටින්න කලින් ਉਹ නැගිටලා දොරවල් දැනෙලා ආදී අරිනවා, ගේ පිරිසුදු කරනවා, ගේ වටා පිටා පිරිසුදු කරනවා. ඒ වගේම සිටුවරයාට පස්සේ නිදා ගන්නවා. ගේගන සියලු ආරක්ෂාවන් නොව ඉතින් යොදනවා. බොහෝම කාලයක් සිටුවරයාට හිතාම හිතවත්ම හු ඉන්නවා. ඉන්දන ඉඳල පින්නතුනි වස්ත්‍ර ගාන ගියාට පස් සිටුවරයා මේ පුද්ගලයා හිතාම දැඩිසේ මොහු විශ්වාස කරනවා. ඒ වගේම දොරටු කාලයන් මොහු ගැන කිසිම විටකත් දැන් පරීක්ෂණ කරන්නේ සොයා බලන්නේ ඕනම වෙලාට ඔහුට එන්න යන අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙහෙම බොහෝ දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ පින්නතුනි එක අවස්ථාවක මේ සිටුතුමා නිදියගෙන ඉන්නවා. ඒ නිදියගෙන ඉන්න අවස්ථාවේදී මේ පුද්ගලයා මොකද කරන්නේ? ඉතාම සියුණු කඩුවක් අරගෙන මේ සිටුවරයාගේ ගෙල සිඳලනවා. ඔහු ජීවිතක් පිටපත් කළා. සාමාන්‍ය විදියටම අර දොරටුවෙන් නික්මිලාම යනවා. මේ වසර ගානක් ඉතාම හිතවත් සේවය කරපු මේකෙනා. ඒ සේවය කරපු කෙනා හැම මොහොතකදීම පිටුතුමා හිතාගෙන හිටියේ මේ උදව් කරන කෙනෙක් කියලා. උදව් කරන වේසෙන් හැම වෙලාවෙම මේ පුද්ගලයා මේ මාරයෙක් මේ හිටියේ. මේ මිනිමරුවෙක් මේ හිටියේ. මෙන්න මේ තැනත්තාට උපමා කළා තියෙන අපේ ජීවිතේ දෙයක්. මොකද අපේ ජීවිතේ මේ දෙයක්. මේ සිටුවරයාට හිටියේ මේ සේවකයා වගේ අපටත් අපේ ජීවිතේ මේ වගේ කෙනෙක් ඉන්නවා. අපට උපකාර කරනවා වගේ ලස්සනට අපිත් එක්ක ඉන්න කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ඒ තමයි පින්නත් අපේ ශරීරය. හිතනවත් බෑනේ. හරියම ලස්සනට තියෙනවා අපට හරියම ලස්සනයි කණ්ණාඩි ඉස්සරහට ගියාම හරිය ලස්සනයි හිත සතුට කරනවා නේද හොඳ රූප පෙන්නනවා හොඳ ශබ්ද අහනවා අපිට හිතාගෙන හොඳ මිත්‍රයෙක් අපේ කියලා ඒ මිත්‍රයාම බලන්නේ පින්තුරි ටිකෙන් ටික වයසට යද්දී අපට එරෙහි වෙන හැටි කලක් යද්දී අපට මේ අපට හිතවත් ඉතාම ප්‍රියමනාප කියලා අපිට ආයිත් දෙය කියලා හිතාගෙන ඉඳේ හරියට මේ දෙපය වීරියෙන් එලින් තියාගන්න බැරි වෙන දවසක් එනවා අන්තිමට ඇඳේම ඉන්න දවසක් අපි එනවා ඇඳේම මල මුත්‍ර වගුරුවන දවසක් ඇතැම් විට එනවා අපිට කාලයක් සැප දීපු කෙනා ජීවිතේ අවසාන කාලය වන විට අපට හිතෙනවා අනේ ඉක්මනටම මේ ශරීරෙන් නික්මලා යන්න නැත්තම් හොඳයි කියලා අර අපට මිත්‍රව හිටිය කෙනාම අපට එරෙහි වෙනවා අපට දැඩි වේදනාවක් දෙනවා මේක ඇතැම් විට පින්නතුනි මරණාසන්න මොහොතේ ඇයිදස බලනකොට අවසාන හුස්ම පෙත ඉවත් වෙන අවසාන හුස්ම පොද හෙළලා මේ ශරීරයෙන් ඉවත් වෙන බොහෝ දෙනෙක් අපමණ වූ දුක් වේදනා විඳිනවා. කාලෙකට හිතනවා ඉක්මනට මේ ශරීරයෙන් නිදහස් වෙලා නැත්තම් හොඳයි කියලා. කාලෙකට මේකට අල්ලන්නවත් දුන්නේ නැහැ කාටවත්. ඒ ස්වභාවයටවත් අත ගහන්න දීපු නැති අපි. කලක් ඇද්දී මේක අකමැත්තෙන් හරි දෙන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. මෙන්න මේ යථාර්ථයයි පින්නතුනි බුදුහාමුදුරුවෝ පෙන්වන්න උත්සාහ කළේ. මේ යථාර්ථය අපි හැරෙට තේරුම් ගත්තා නම් පින්නතුනි මේ රූපයටවත් අපේ හිතටවත් ඒ වගේම වේදනා සංඥා සංඛාර වලටවත් අපි දැඩිසේ ආශා කරන්නේ නැහැ. අපි දන්නව මේව වෙනස් වෙන දේවල් කියලා. අපි මෙන්න මේ දේවල් නිසා සමන්තම නිමිත් සමන්තම අයිති දේවල් කියලා හිතාගෙන මේ ශරීරය පවස්වාගෙන යන කාලයේදී ධර්මයේ දන්න කෙනා සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා මේ ශරීරය නිසා ආඩම්බර වෙන්නේ නැහැ. මේ ශරීරය නිසා අනිත් අයට හිංසා පීඩා කරන්නේ නැහැ. මේ ශරීරයේ හේතු කොටගෙන අනිත් අය අපහසුතාවයටපත් කරන්නේ නැහැ. මේ ශරීරය පවත්වාගෙන යද්දී අනිත් අයට දුකක් දෙන විදිහට මේ ශරීරය හසුරුවන්නේ නැහැ. හැම මොහොතෙම මේ ශරීරයෙන් අනිත් අයට පිටක් වෙන විදිහට ඉන්නවා. හැම වෙලාවෙම මේ ශරීරයෙන් දන්නව මේ මිනී මරුවෙක් වගේ කෙනෙක් මේ ආශ්‍රය කරන්නේ මේ අනාගතයේ මහා දුකක් වෙන දියක් මේ ආශ්‍රය කරන්නේ ඒ නිසා මේ දේ තමයි තත්තරල යන කලින් මේ දේම ಉಪಯೋಗي කරගෙන මේ දෙයින්ම ඊළඟ ආත්ම භාවයේ සුගතිගාමි වෙන විදියට හෝ ඊළඟ ආත්ම භාවයේ සපුරාම නොලැබෙන විදියට සසරින් එතරවන්නටත් මේ ශරීරයම ಉಪಯೋಗي කරගන්නවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රෝහිතස්ස කියන දෙවියාට ඉමස්මින් ඊව බයාල මැත්තේ කලේවරයේ සසන්නීමේ සමනකේ ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝකනිරෝධංච ලෝකනිරෝධගාමිනී පටිපදංච කියලා මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ හිත සහිත වූ මේ ශරීරය තුළම ලෝකයක් ලෝකනිරෝධයක් ලෝක සමුදයක් ලෝකනිරෝධගාමිනී මාවතක් කියන මේ චතුරාර්ය සත්‍යම මේ බඹයක් පමණ වූ ශරීරය මතම මාපනවනවායි කියලා දේශනා කළා ඒ නිසා ශරීරය තමන්ට දුක් වේදනා දෙන බලැත්ත. නමුත් මේ ශරීරයම උපයෝගී කරගෙන තමයි අපට සසරින් නිදහස් වන්නට තියෙන්නේ. සසරින් නිදහස් වීමේ මාවත ලැබෙච්ච දායාදයක් මේකමයි. ඒ නිසා තමයි පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය ලෝකයේ සුතු වෙන දෙවිවරුන්ගේ ළඟට එනවා අනිත් දෙවිවරු. ඇවිල්ලා මේ දෙවියන්ගෙන් ආයාචනයක් කරනවා. ඔබ සුගතියට යන්න. ඔබ සුගතියේ සිට පිහිටුවා ගන්න. ඔබ සුගතියට ගිහිල්ලා තෙරුවන් සරණ යන්න කියලා දිවි ලෝකයේ සිටින වෙන දෙවියන්ට අනිත් දෙවිවරු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. දෙවියන් සුගතිය හැටියට සලකන්නේ කොහෙද? දෙවියන් සුගතිය හැටියට සලකන්නේ පිනුතුනේ. ඕ මේ බුද්ධෝත්පාද කාලයේ අය සුගතිය හැටියට සලකන්නේ මනුස්ස ලෝකේ. ඒ නිසා ඒ අය ලොකු පහක්යක් හැටියට සලකනවා මනුස්ස ලෝකේදී එහෙම. දැන් අපටත් එහෙම ආරාධනා කරපු අපි යාළුවෝ ඇතිසමට බලාගෙන අපි මෙහෙදි නිවන් දැකී කියලා. නිවන් දැකලා එයාටත් ඇවිල්ලා උදව් කරයි කියලා බලාගෙන ඉන්නවා. අපි මෙහෙ ඉඳලා පින්කම් කරලා අපි එතන දිවි රෝග යන්නේ කියලා. ආයෙ ගියාට පස්සේ බැනුම් අහන්නේ ඉන්නේ කට්ටිය. මේ ඕකටද යන්නේ කිව්වේ කියලා. ඒ නිසා මෙහෙ එන්න කියලා තියෙන මේ වැඩේ කරන්න අපට මේ බුද්ධෝත්පාද කාලේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ධහමෙන් පණ ගන්නයි ප්‍රයෝජන ගන්නයි මේ අපට එන්න කියලා තියෙන මේ. අපි මෙහෙ ඇවිල්ලා ආයේ ගියොත් එහෙ යාළුවෝ කනගාටු වෙයි මේ උදව්වක් කරන්නේ කියලා අපි යාළුවෝ බලන්න අපට උදව් කරේ නැහැ කියලා. ඒ නිසා පිනුත්නි අපි ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලබා ගත්තේ. ඒ නිසා මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න නම් ජීවිතයේ ප්‍රධානම දේ තමයි සම්මා දිට්ඨිය කියන එක මේ නිවැරදි දැක්ම ලබා ගන්න. මේ නිවැරදි දැක්ම සම්පූර්ණයෙන්ම තියෙන සමාජයේ ජීවිතය අවබෝධ කර ගැනීම සඳහා වූ දැක්මක් මේක. මේ තමයි අසුරු කරන ජීවිතය, මේ ශරීරයේ සිට ඇතුළු මේ ස්කන්ධ පංචකයම මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන ස්වභාවයක් නේද මේ අසුරු කරන්නේ කියන අවබෝධයක් අපේන්නට ඕන. මේ වෙනස් වීම නුවණින් දකිනවා නම් පින්නතුනි, මේක තමයි ජීවිතයේ ප්‍රයෝජනය ගන්නා වෙන්නේ. බුදුහාමර දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයෝයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ ආදී වශයෙන් සඳහන් කරනවා. මේ උදේ වැය කියන එක, මේ හේතුඵල ධහම ඇති වෙලා නැති වෙන මේ සිද්ධාන්තය නොදැනගෙන අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ න්‍යාය දැනගෙන එක දවසක් ජීවත් වීම උතුම් කියලා. මේ ක්ෂණිකව ඉන්න ත්‍රිස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම මේක තියෙන්නේ. මෙන්න මේ හට ගැනීම නිරුද්ධ වීම තියෙන මේ දේ දකිනවා නම් මේ දේ ගැන තියෙන ඇලීම ටිකෙන් ටික අඩු කරනවා. ඇලීම ටිකෙන් ටික අඩු කරනවා කියල කියන්නේ අනිත් පැත්තේ මොකද වෙන්නේ? දුක අඩු වෙනවා. විමුක්තියටපත් වෙනවා. අපට යම් තා දුක් වේදනා ඇති වෙනවා නම් පින්නතුනි ඇති වෙන්නෙම අපි මේ ඇසුරු කරන දේවල් ස්ථිරයි කියලා හිතාගෙන ඒවට දැඩිසී ඇලී සිටීම. එනිසා මෙන්න මේ ඇලීම බැඳීම යම් තා කඩු කරගෙන හැබැයි අපි එක දෙයක් ඉතුරු කරගන්න ඕනේ, යුතුයකම කියන එක ඉතුරු කරගන්න ඕනේ. ස්වාමි බහාරයවන් හැටියට, දරුවන් යමෝපියන් හැටියට අපිට යුතුයකම් ටිකක් තියෙනවා. මේ යුතුයකම් ටික අපි මනවින් කරමින් මේ බැඳීම ටිකෙන් ටික අපි අඩු කරගන්නට ඕන. අන්න ඒ බැඳීම අඩු කරගත්තනම් පින්නතුනි, ඒ අඩු කරගන්න තරමටම අපි දුකෙන් නිදහස් වුණා වෙනවා. ඒ වගේම පින්නතුනි, මේ ධර්ම මාර්ගය යද්දී තියෙන ප්‍රධානම ලක්ෂණ දෙකක් තමයි ළඟ තියෙන්න ඕන දෙකක් තියෙනවා. ඒ තමයි සත්පුරුෂකම සහ මෛත්‍රිය කියන මේ කාරණා දෙක. මොකද කාරණා දෙක? සත්පුරුෂකමයි මෛත්‍රියයි. බුදුහාමුදුරුවෝ ඉතාම ලස්සන ප්‍රකාශයක් කරනවා. කේවලාහි සා වික්‍රේ සත්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තා සත්පුරුෂ දහම් කියලා දේවල් තියෙනවා නම්, ලෝකේ යම් තා හොඳ දේවල් කියලා දේවල් තියෙනවා නම්, ඒ සියලුම හොඳ දේවල් වල මූලික හරය තමයි කළ ගුණ සැලකීම කියලා. ඉනතරි කල්පනා කළ බලන්න අපි කොච්චරනම් කළගුණ සලකනවද කියලා. මහා ලොකු ධර්මයක් ඕන්නේ. පොඩි ටිකක් කල්පනා කළ බලන්න. මෙතනින් සිල් අරගෙන ඉවර වෙන යන්නේ කී දෙනෙක් නම් මේ ඇතිරිලි දෙක ආයේ තිබ්බ විදියටම පිළිවෙලට කියලා යනවද? කී දෙනෙක් නම් මේ ශාලාව අතු ගන්න උදව් කරනවද? කී දෙනෙක් නම් තම ආහාර අනුභව කරව වාජනේ තිබුණු විදියටම පිළිසුදු කළා යනවද? මෙන්න මේව තමයි පින්නතුනි සත්පුරුෂ දහම් කියලා කියන්නේ. අපි ධර්ම මාර්ගය ඇසීමට ගැඹුරු ධර්ම කාරණා විස්තර කරනවා. හේතුඵල ධහම, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණීය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය මහා ධර්ම කාරණා අපි ලක්ෂණට විස්තර කරනවා. ඒව විස්තර කළාට පින්නතුනි අපි අභ්‍යන්තරයට එන්නේ නැහැ. අභ්‍යන්තරයට එන්න නම් මෙන්න මේ සත්පුරුෂ දහම් එක තමයි ළඟ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවිතේ පුරාම මේක තිබුණා. උන්වහන්සේ බලන්න බුදු වෙලා අවසන් වෙලා පළමුවම කලි අර දෙවන දීපු ගහට උන්වහන්සේ ඇස පිය නොහෙලා බලා සිටියා. සැලකුණ සැලකුවා අර හිස් පිටින් ඇති ගහට. ඒ වගේම උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඇති පළමුවම ධර්ම දේශනා කරන්න తీරණය කළේ කාටද? පළමුවම ධර්ම දේශනා කළේ කරන తీරණය කළේ අර උන්වහන්සේ තාපස ජීවිතය ගත කරන කාලේ සිටය. ආලාර කාලාම උදකරම් පුත දෙන්නට බලනකොට එදෙන මිය ගිහිල්ලා ඊට පස්සේ බැලුවා ඉපදෙච්ච දානකටවත් කියලා ධර්ම දේශනා කරන්න පුළුවන්ද කියලා බලනකොට ඒත් දැන් ඒගොල්ලන් අනුපාතර බ්‍රහ්මලෝකෙ ඉපදලා හිටියේ. ඊට පස්සේ ඒ උත්සාහය අත්හැරියා. ඊට පස්සේ බැලුවා ඊළඟට උදව් කළා පස්වග මහණුන් ඔවුන් කොහෙද කියලා බලලා ඔවුන්ට ඊළඟට උදව් කළේ. ඊට පස්සේ තමන්ගේ දෙමෝපියන්ට සැලකුවා, දෙමෝපියන්ට ධර්මයෙන් උපස්ථාන කළා. සරුවත් හාමුදුරුව බලන්න පින්නතුනි, සරුවත් හාමුදුරන්ට මුලින්ම හමුණේ අත්තජි හාමුදුරුව. සරුවත් හාමුදුරුව හැමදාම නිදියන කලින් රාත්‍රියේ සැතපෙන්න කලින් බලනවා අත්තජි හාමුදුරුව කොයි පැත්තේ වැඩ ඉන්නේ කියලා. බලලා අත්තජි හාමුදුරුව ඉන්න පැත්තට වඳිනවා. වැඳලා ළඟට ඉන්නවනම් ගිහිල්ලා වඳිනවා නැත්නම් ඉන්න පැත්ත බලලේ පැත්තට වැඳලා අස්සගිහාඳුරු ඉන්න පැත්තට හිස දාලායි සරුව සාඳු සැරපෙන්නේ නැගෙනහිර පැත්ත බලලා නැගෙනහිර පැත්තට හිස දාලා නෙවෙයි සැතපොනේ සරුව සාඳුරෝ අස්සගිහාඳුරු ඉන්න පැත්ත බලලා අස්සගිහාඳුරුගේ දිස්සට හිස හරවලා ඒ සැතපොනේ දැන් අපි නම් බලන්නේ නිදාන්නේ ඉස්සල නේද බස්නාහිර කොහෙද නැගෙනහිර කොහෙද කියලා නේ බලන්නේ බලන්නේ පින්තුනි සත්පුරුෂ දහම් කියන්නේ මේවා මෙන්න මේ සත්පුරුෂ දහම් මත තමයි කොතෙක් දුරට තමා ධර්ම මාර්ගේ යනවද කොතෙක් දුරට තමාට ධර්ම මාර්ගය යන්න හැකියාව තියෙද කියන එක තීරණය වන්නේ මේක දැන් ඇතැම් විට මෙතනම සමහර අය වාඩි වෙලා ඇති ඇතැම් විට බිම වාඩි වෙලා ඉන්න බැරි අය ඇති බොහොම අපහසුයෙන් රෝගාබාධ වලට පත් වෙච්ච අය මෙතන ඇති ඇතැම් විට මේ වගේ කෙනෙක් කිව්වොත් මෙන්න මේ ආබාධය මට තියෙනවා අනේ ඔය පුටුව මට දෙන්න පුළුවන්ද කල්පනා කළ බලන්න අපි කී දෙනෙක් සමානට තියෙන ආසන හෝ පුටුව දෙන්න කැමතිද කියලා. පින්නතුනි ධර්ම මාර්ගේ යනවා නම් අපි ඒ වගේ ගමන් කරද්දී ඒ මගේ යන අනිත්‍යයට උපකාරී වෙන්නට ඕන. ඒ සඳහා පින්නතුනි දැඩි මෛත්‍රියක් අප ළඟ තියෙන්නට ඕන. කරණීය මෙත් සූත්‍රයේ සඳහන් වෙනවා ධර්ම මාර්ගය යන කෙනෙක් හැටියට තියෙන ඕන මූලික ලක්ෂණ ටික. මේ ලක්ෂණ 14ක් මුලින් කියලා ඊළඟට සඳහන් කරනවා ධර්ම මාර්ගය යන කෙනෙක්ගේ යම් ශාන්ත පදයක් යම් කිසි කෙනෙක් කැමති නම් ඒ ශාන්ත පදයේ කැමති වෙන කෙනාගේ ළඟ තියෙන ඕන ප්‍රධානම ලක්ෂණයක් තමයි මාතා යතහරි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවං කිසා සුභූතේසු මාන සම්භාවය පරිමාණං එකම පුතෙක් ඇති අම්ම කෙනෙක් ඒ පුතාට යම් කිසි ආකාරයේ සෙනෙහසක් මෛත්‍රියක් දක්වනවා නම් අන්න එවැනි සෙනෙහසක් අනිත් අය කෙරෙහි දක්වන්න ඕන කියලා. ඔන්න පින්නතුනි මෛත්‍රිය පිළිබඳව ඉගෙනම පරමාර්ථය. නිවන නැමැති සාන්ත පදයේ කැමති නම් මෙන්න තමන්ගේ මානසිකත්වය වෙනස් වෙන ඕන ආකාරය. යම් කිසි කෙනෙක් පින්නතුනි මතක තියාගන්න ඇතැම් විට අපිත් එක්ක අමනාප අය විපතට කරදරයට පත් වෙනකොට අපි සතුට වෙනවා. ඇතැම් විට අපිත් එක්ක අමනාප දෙන්නේ ගහ බැන ගන්නකොට අපි සතුට වෙනවා නේද? අපි හිතින් හිතන හොඳයි කියලා. අපි ඇතැම් විට හිනා වෙනවා නේද? හිනා වෙනවා අපි. මතක තියාගන්න පින්නතුනි. කරණීයමෙත සූත්‍රෙම සඳහන් වෙනවා අමන්ත හතුර දෙන්නේක්වත් අපිට හතුරු වෙච්ච දෙන්නේ පිළිබඳවත් ඒ දෙන්නා අමනාප වෙලා ගහ පැන ගන්නකොටවත් කැමති වෙන්නේ නැහැ කියලා. අපිත් එක්ක අමනාප වෙන දෙන්නේ ගහ පැන ගන්නකොටවත් අපි සතුට වෙනවා නම් අපි විනාශ වෙනවා නම් මතක තියාගන්න අපි බුදුහාමුදුරන්ගේ අවවාදයෙන් පිට පැනලා ඉන්නේ. අපි නිවන් මාර්ගයෙන් බැහැර වෙලා ඉන්නේ. අපි තාම නිවන් මාර්ගට ඈතයි කියන එක මතක තියාගන්න. එනිසා මෙන්න මේ සත්පුරුෂ දහම් ටිකත් එක්කයි මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මාවතිය අපි යා යුත්තේ. බුදුරජාණන් වහන්සේ බොහෝ විට මෙන්න මේ සත්පුරුෂයන් හොයාගෙන ගියේ. මේ සත්පුරුෂයන් තමයි ඉක්මනටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එදා බලන්න බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ එදා සිද්ධාර්ථ තාපසය වශයෙන් ඉන්න කාලේ රජගහනුවරට වැඩම කරපු අවස්ථාවේදී එදා බිම්බිසාර රජතුමා සඳහන් කරනවා මගේ රාජ්‍ය භාගයක් අරගෙන ඔබත් රාජ්‍ය කරන්න කියලා. ගෞතමයන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි මම රාජ්‍යයන් පස්සට කරලා ආපු කෙනෙක් මට අවශ්‍ය නැහැ කියලා. ඉන්දියාවේ තිබෙච්ච මහා ජනපද හතරෙන් එකක් තමයි මගධිය කියලා කියන්නේ. මගධිය අධිපති මේ බිම්බිසාර රජතුමා. ඊළඟට ඔහු කියනවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ පුදු වෙලා ඉස්සෙල්ලා මගේ රාජ්‍යයට එන්න කියලා. පින්නතුනි බිම්බිසාර රජතුමා ජීවිතයේ අවසාන කාලේ සඳහන් කරනවා ස්වාමීනි මගේ හිති අදහස් පියපියක් තිබුණේ අදහස් ඔක්කොම සම්පූර්ණ වුණා කියලා. කුඩා කාලේ මගේ අදහසක් තිබුණා යෞවන වයසේදීම දැහැමිව රාජ්‍ය ලබන්න. මම ඒ අදහස සිද්ධ කරගත්තා. මම දැහැමිව බස්රේ යවවන වයසේදීම යෞවන වයසේදීම රාජ්‍ය ලබා ගත්තා. මගේ අදහසක් තිබුණා ඔබ වහන්සේ බුදු වෙලා මගේ රාජ්‍යට වඩී කියලා. මගේ ඒ අදහස් සම්පූර්ණ වුණා. මගේ අදහසක් තිබුණා ඔබ වහන්සේ මගේ රාජ්‍යයට වැඩම කරපු අවස්ථාවේදී ඔබ වහන්සේ බණ කියනකොට මේ දේශනා කරපු ධර්මය ඉන්න ආසේනේදීම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවක් මගේ හිතේ තිබුණා. බුදුරජාණන් වහන්සේ මගේ ඒ අදහසත් සම්පූර්ණ වුණා කියලා. හරියම සතුටෙන් පස්සේ කාලේ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරෝ පස්සේ කාලේ බිම්බිසාර රජතුමා මිය ගිහිල්ලා ජනවසම තියෙන ඉපදුණා. ඉපදිලා ස්නේවත බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ඒ වගේම පින්වත්නි අනාථපිණ්ඩික සිටුතුමා අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ මේ සාසනීය සුවිශේෂ දායකයෙක්. අනාථපිණ්ඩික සිටුතුමා පින්වත්නි ජේතවනාරාමයේ පූජා කරනකොට මේ මුළු ඉඩමම විහිදවල තියෙන විදියට රන් මතු විසුරු වලයි ඒ ස්ථානයේ මිලගෙන මිලට අරගෙන ජේතවනාරාමයේ ඉදිකලේ. ජේතවනාරාමයේ ඉදි කරනකොට තියෙන ඉහළම තාක්ෂණය යොදලා ඉහළම වේදම කළායි ජේතවනාරාමයේ ඉදිකලේ. අපි දන්නවා බෞද්ධ ලෝකයේ හිටිය සැදැහැවත් අය ධර්මශාලා හදනකොට වැඩිම වේදමක් ධර්මශාලා සඳහා කළා. ධර්මශාලා හදන අය හරියම ප්‍රත්‍යයන් ඉව කරන්නේ දැන් බලන්න මේ ධර්මශාලාව කරන්න උදව් කරපු අයනේ. එයාට සාමත් කුසල වැඩෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා ගෙදර ඉඳලා එනකොට පස් කුලියක් හැමදාම අරගෙන එනවා. ඇවිල්ලා ජේතවනාරාමයේ සමීපයේ ගස්කන්ද ගස් මුල්වල තියෙනවා. මේ පස් ටික මේ ගහට පෝර වෙලා හැදෙන මේ ගහේ ජීවණ ඉඳගෙන කිසියම් කෙනෙක් බණපදයක් හරි අහලා ජීවිතය සඵල කරගනිත්වා කියන පැතුමෙන් හැමදාම අරගෙන ඇවිල්ලා පස් ගුලියක් ගස්කඩ තිනවයි කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි අනාථපිණ්ඩික සිටුතුමා මිය ගිහිලා දෙවි කෙනෙක් පස්සේ නිපදුණා. ඉපදින නැවත ජේතවනාරාමයට ආව රාත්‍රී කාලේ ඇවිල්ලා දේශනා කරනවා. ඉදං හිතං ජේතවනං ඉති සංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන තීති සංජනනං මම කියලා. බුදුරජාණන් වහන්සේ නමැති ඍතිවරයා පිරිවරාගත්තු මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න මේ මගේ මාතරකු මේ ආරාමේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දකිනකොට මට මහත් වූ ප්‍රීතියක් දැනිත වෙනවා කියලා. බලන්න පින්වත්නි අප සතර දිග ගමනක් මේ යන කාලයේදී අපි යම් යම් පින්කම් වලට සහභාගී වෙලා තිබුණා නම් ඇතැම් විට අනුස්මරණීය පින්කම් වලට අපි සහභාගී වෙනවා. ප්‍රතිමා වහන්සේලා ඉදි කරනකොට, ධර්මශාලා ඉදි කරනකොට, දාගයක් හදනකොට, සංඝවාස හදනකොට කරපු උදව් පින්තුනි සතර ආත්මව ගාන ගියක් දැක දැක අපට පින් වඩා ගන්න පුළුවන්. ඒ නිසා මෙවැනි පින්කම් කරනකොට අපේ ජීවිතවල පින්තුනි කුසලයට බර වෙනවා. ඒ වගේම සතුට වැඩි වෙනවා. අපට තියෙන අපලෝකද්‍රව දුරු වෙනවා. අපට හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. අපට අපි ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන අපේ ජීවිතයේ සතුට තෘප්තිය කියන එක වැඩි වෙනවා. ඒ නිසා දාන සීල භාවනා කියන තේකන් ඉතර ජීවිතයේ සිදු කරගන්න ඒ අතර පින්තුනි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ දුක ඇතිවීමේ හේතුඵල න්‍යාය නැත්නම් පටිච්චසමුප්පාදය හේතුඵල ධර්ම කියන එක නුවණින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේට අපි කරන්න නියම ගෞරවය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න මොහොතේ බොහෝ දේ මල්ලාදී අරගෙන බුදුහාඳුරන පුදන්න. බුදුහාඳුර සඳහන් කරනවා ওই මල්ලාදී පිළිබඳව කරන පූජා මට කරන පූජාවක් නෙවෙයි. ওই පූජාව ඔබ ඔබටම කරගන්න පූජාවක්. ඒ කියන්නේ ඔබගේම සත්පුරුෂකම ඉස්මතු කිරීමක් මේක. මට කරන සැබෑ පූජාව නම් මා සඳහන් කරපු සදහම් පණිවිඩය අනුව ඔබ ඉන්න. මා දේශනා කළා වූ අනුශාසනා පිළිපදින්න. ඒකයි සැබෑ බුද්ධ පූජාව, සැබෑ ප්‍රතිපත්ති පූජාව යයි කියලා දේශනා කළා. නමුත් පින්වත්නි සත්පුරුෂයන් හැටියට අපි බුද්ධ පූජා පවත්වන ඒ හොඳ දේවල් ඒ අපේ සසරට සැප විපාක ගෙන දෙන හොඳ පින්කම් අනිත් පැට ආදර්ශයක් වෙන දේවල් අනිත් පැට ආශිර්වාදයක් වෙන දේවල්. නමුත් ඒවා අපි කරන අතරේදී අපි විශේෂයෙන්ම දුකෙන් නිදහස් වීම සඳහා වූ බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අපි තේරුම් අරගෙන ඉක්මනටම අපි මහලු වෙලා එක්තැන් වෙන කලින් වහ වහාම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට, ධර්ම ප්‍රතිලාභය ලබා ගන්නට, මේ ආනිසංස ලබා ගන්නට අපි උත්සාහවන්ත වන්නට ඕන. අද දින මේ ධර්ම දේශනාවට සමගාමීව ධර්මයේ පිළිබඳව ගැටළු කීපයක් අහලා තියෙනවා. මාර්ගඵල ලැබීමට නම් මනුස්ස ලෝකයේම ඉපදිය යුතුද කියලා අහනවා. දැන් මාර්ගඵල ලබන්න මනුස්ස ලෝකයේම ඉපදෙන්න ඕනද? මේ පිනතුම කියන්න බලන උත්තරේ. මෙයා බොහෝ දෙනෙක් දන්නවා ධර්මඥානෙ තියෙන අය නේ. මාර්ගඵල ලබන්න මිනිස් ලෝකයේම ඉපදෙන්න ඕනද? මිනිස් ලෝකයේම ඉපදෙන්න ඕන නැහැ. හැබැයි මිනිස් ලෝකයේ තමයි එන ආත්ම භාවණෙන් අවසාන අවස්ථාව. මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට බෑ. මනුස්ස ලෝකයේ ඉඳලා ඉහළයට පුළුවන්. හැබැයි ඉහළයේ සමහර තැන්වලට පළමුවෙන් මාර්ගඵල ලබන්නට බෑ. දැන් බ්‍රහ්ම ලෝකයේ තියෙනවා අසංය සත්‍යය කියලා කය තියෙන සිත නැති බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකයට සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙන්න නම් ඒ කියන්නේ මාර්ග ඵලවල පළවෙනි පියවරට එන්න නම් ධර්ම ශ්‍රවණයේ කියන කාරණේ ලබන්නට ඕන. ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාර්යය කියන දෙක සම්පූර්ණ වෙන්න ඕන සෝවාන් වෙන්න නම්. ඒ නිසා ඉන්ද්‍රිය හොඳට පිළිදලා තියෙන්නට ඕන. ඒ වගේම හොඳ බුද්ධි මට්ටමක ඉන්නට ඕනේ ඉපදෙන අවස්ථාවේ. මනුෂ්‍යයන් වුණාට හැම දිනකටවත් බෑ හොඳ බුද්ධි මට්ටමක් ඒ සඳහා තියෙන්නටත් ඕන. අනිත් කාරණය තමයි සෝවාන් වුණාට පස්සේ ඊළඟ මාර්ගඵල ලබන්න ආයි ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය නැහැ. මාර්ගඵල ලබන පළවෙනි අවස්ථාවේ තමයි සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයි. ඒ සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනාගේ ඉතිරි මාර්ගඵල ටික ලබනවා ආත්මභාව 8කට කලින් නැතේ වහන්නක්මන් ආදියන්ති කියලා සඳහන් කළා. ඊට පස්සේ කල්යාණ මිත්‍රෙක් මුණ නොගැසුණත් බුදුවරයෙක් ඉදහමත් නොයසුණත් ඔහු ආත්මභාව 8කට වඩා යන්නේ නැහැ. එනිසා සෝවාන් වීමේදී අනිවාර්යයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරන්නටම ඕන. ශ්‍රාවක බෝධියෙන් රහත් වෙන්න කැමති නම් කොච්චර බුද්ධිමතෙක් වුණත් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේදී ඊළඟ බුද්ධිමතා තමයි බුදුහාමුදුර හැරුණකොට උපතිස්ස පරිබ්‍රාජකයා නැත්නම් සරියුත් හාමුදුරුව හොඳට බ්‍රාහ්මණ ආගමේ කියන සියලුම බ්‍රාහ්මණ ආගමේ තියෙන දේවල් ඉගෙනගෙන හිටියේ. වෙනත් සමයන්තර දේවල් ඉගෙනගෙන තිබුණේ. නමුත් අත්ජි හාමුදුරන්ගෙන් ඒ ධම්මා හේතුඵලවා කියන ගාථාව අහනකම සෝවන්නේ බැරි වුණා. අර ගාථාවේ පළවෙනි පද දෙක අහනකොටම සෝවන් වුණා. මේ හේතුඵල න්‍යාය බුදුවරයෙක්ගෙන් හෝ බුදුවරයෙක්ගේ ධමයක් ආපු සෘතවා ශ්‍රාවකයෙකුගෙන් මේ ධම අහන්නට ඕන සෝවන් වෙන්න. ඒ නිසා මාර්ගඵල ලබන්න මිනිස්සෙක්ම වෙන්න ඕනේ. හැබැයි සුගතියට වෙන්නට ඕන සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේම අනිත් ප්‍රශ්නේ අහනවා. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්න අපි හැටි නැති දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒකට ප්‍රශ්නයක් අහනවා. එතකොට අපි පින් අනුමෝදන් කළා දිව්‍ය ලෝකේ දේවරු දිගටම ඉන්නකොට දෙවියන්ට එතකොට මනුස්ස ලෝකෙට එන්න විදියක් නැහැ. එතකොට දෙවියන්ට නිවන් දකින්න අවස්ථාව ලැබෙනවා නේද කියලා. මේකත් තමයි කෙනෙකුට හිතන දේ. නමුත් අතක තියාගන්න පින්තුණක් දෙවියන්ට පින් අනුමෝදන් කරාට ඒ පින් අනුමෝදන් කරන පින්ෙන් දෙවියෝ හැමදාම දිව්‍ය ලෝකෙ ඉන්න බෑ සදාකාලිකව. දෙවියන්ට අපි දරන පින් අනුමෝදන් කිරීම හරියට වෛද්‍යවරේ අපට මේ ලෝකයේදී වෛද්‍ය ප්‍රතිකාර කිරීම හා සමානයි. දැන් වෛද්‍යවරු අපිට ප්‍රතිකාර කරන්නේ කියලා අපට පුළුවන් හැමදාම ජීවත් වෙන්න. දැන් හොඳ විශේෂ සංඥා වෛද්‍යවරු ඉන්නවා ඒ නිසා මට දැන් හැමදාම ජීවත් වෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතුවොත් ඒක සිදු වෙනවද? දැන් පින්තුණු වෛද්‍යවරේ කරන්නේ අර ලෙඩ දුක් වලින් වේදනාව අඩු කරලා ටිකක් පොඩ්ඩක් අල්ප පොඩ්ඩක් යහට දාන එක කරන්නේ. කොච්චර වෛද්‍ය තාක්ෂණයේ දිනවිට කාලයක් වුණත් බුදුහාමුදුරන්ටවත් ඉන්නේ සදාකාලික ජීවත් කරවන්න බෑ. අන්න ඒ වගේ තමයි අපානුමෝදන් කරන පින්කම් වලින් දෙවියන්ට යම්කි සාවිසක් ලැබෙනවා. නමුත් ඒක යම්කි ප්‍රමාණයකට වැඩි වෙනවා. ඒ කර්ම ශක්තිය නවත්තන් වෙනවා. නැවත ඒකට කර්මානුකූල වෙනම් තාවයක උපදිනවා. ඒ නිසා අපි කරන පින් අනුමෝදන් වෙලේ ඒගොල්ලන් ඉහෙමින් ආයේ මෙහෙන්න වෙන්නේ. ඒගොල්ලන්ට නිවන් දකින්න වෙන්නේ නැහැ කියලා අදහසක් ඒකෙන් අර්ථවත් වෙන්නේ නැහැ. හොඳයි අපි නොතින අදාපර ලැබෙලා දින කාලෙ මේ අවසානයි. අද ඔබ හැමදෙනාම මේ සිල් සමාදන් වුණේ අපේ ජීවිතවලදී අපට එක අවස්ථාවකදී විතරක් එළඹෙන අවස්ථාවක ඉතාම වටිනා දවසක්. අද දවසේ පින්තුනේ බුදුහාඳුරන්ගේ හැකිතා බුදුගුණ දැනගෙන බුදුගුණ වලට හැකිතා ගරු කරන්න. හැකිතා බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන්න. හැකිතා ලයිට් තියෙනවා නම් බුදුහාඳුර වෙනුවෙන් කියලා පූජා කරන්න. ලයිට් ගන්නට ඔක්කොම තියෙනවා. ලෝභ වෙන්න එපා. එදිර තියෙන ඔක්කොම මේ හැම පහනකම බුදුහාමරන්ගේ බුද්ධ ඥානෙට පූජා වේවා කියලා පහන් ටික ඔක්කොම පත්තු කරන් ලයිට් ඔක්කොම දාන්න. මකුණිදල් තියෙනවත් කඩලා මේ වගේ දේවල් අපි අතෑමිට ලෝභ වෙනවා. දැන් මේ වගේ සංගලදී අපි ලෝභ යුතු නැහැ පින්නතුනි. එනිසා සම්බුද්ධත්වයට දැන් කියන්නේ බුදුහාමරු සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් සම්පූර්ණ වෙන මේ දවස අපේ ජීවිතයේ සදා අනුස්මරණීය අවස්ථාවක් මේක. එනිසා අපි බුදුහාමරන්ගේ ගුණ හැකිතාක් දැනගෙන බුදුහාමරණ අසරණයට පිටිට වෙච්ච ආකාරයෙන් බුදුහාමර ලෝකයක් සනසමින් දෙවියන්ට මිනිසුන්ට ධර්ම දේශනා කරපු හැටි සුනිත සෝපාක වැනි අසරණයට පිටිට වෙච්ච හැටි නාලාගිරි යසා වැනි සතුන්ට පිටිට වෙච්ච හැටි ඒ වගේම අඟුලිමාලට පිටිට වෙච්ච හැටි දෙමෝපියන්ට උපස්ථාන කරපු හැටි මේ ආදී ගුණ නිතර නිතර කිනුත් ඇති කරගෙන මේ ගුණ වලින් තමන්ගේ හිත පුරවා ගන්න. එනිසා තමයි අපි අතීත සාහිත්‍යකරුවා කිව්වේ බුදු ගුණ මුත්තේපුල් මෙත් බහා වුත් මුත්තේ නොවේවා කෙනෙක් කිදු හර වැඩ මුත්තියෝ මා කියලා. බුදු ගුණ මුත්තේපුල් මගේ වචනේ බුදු ගුණයෙන් බහැර නොවේවා. මෙත් බහා වුත් මුත්තේ මගේ සිත මෛත්‍රී බහනාවෙන් සොර නොවේවා. ඔන්න අපේ අතීත සාහිත්‍ය කරුවා බුදු ගුණ දෙස දැකපු ආකාරය. ඒ නිසා වචනෙන් ප්‍රකාශයක් කරා නම් ඒ බුදු ගුණයක්මයි කිව්වේ. ලිව්වනම් ලිව්වේ බුදු ගුණයක් ගැනමයි අපේ සාහිත්‍ය කලාකරුවා. ඒ නිසා තමයි අමාවතුර, බුත්සරණ, පූජාවලිය, දහම්සරණ, සංඝසරණ මේ ග්‍රන්ථ බිහි වුණේ. ඒ වාගේම සිතේ වඩනවනම් වඩන්නට ඕන මෛත්‍රියක්මයි. නිතර අනිත් අයට මෛත්‍රී සාගතව ඉන්න. තමන්ගේ සුවය අනිත් අයගේ සැපේ වෙනුවෙන් පරිත්‍යාග කරන්න. මේක පින්නතුනි සත්පුරුෂ ස්වභාවයේ ලක්ෂණයක්. නිවන් මාර්ග යන කෙනෙකුගේ ලක්ෂණයක්. ඒ නිසා මේ ගුණධම් අප ජීවිතවල භාවිත කරමින් වඩ වඩාත්ම මේ ලබාගත් සා උතුම් මනුෂ්‍ය ජීවිතේ සඵල කරගෙන අද මේ බුද්ධ ඥානයේ සමරන්නේ අවස්ථාවේදී උන්වහන්සේගේ ඥානය අපේ ඥානයටත් ලබා ගන්නට, උන්වහන්සේගේ ඥානාලෝකයෙන් අපේ නැණ පහන් දල්වා ගන්නට අදිස්ථාන කරගනිමු. එසේ කටයුතු කිරීමට පෙරවන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාත්‍රි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආනිසංසයන්ගේ බලයෙන් ඔබ අප නවීන මියගොස් යම් තාක් සසරගත ඥාතින් පින් බලාපොරොත්තුකින් වෙත්නම් ඒ සියලුම ඥාතින් මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා. ඒ අයත් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්තුනි රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මෙද්‍රස්තික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් අපේ රටට සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක්ම දින ආරක්ෂා කර දෙත්වා. මේ හැමදෙනාටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණයක් කළ සේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශච්ඡාය බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශච්ඡාය බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සරං. ධර්ම ශ්‍රවණාන් සංසයෙන් රැස් කරගත් නිස්සීරු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ පිණිසුන් හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී රෝගී සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුංකා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා කොන්තු සම්බේ පිපානිනෝ. දුකින් සේලන සත් දුකින් මිදෙත්වා වියෙන් සේලන සත් විය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම පෙරවන් සතෙනි.